नमस्कार विवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि कारवेवादं रुवनट समदा सदकं शरणयामि नमस्कार विवा संगरुवनट समदा महासंग शरणयामि नमस्कार विवा तुनुरुवनट समदा तिसरण शरणयामि साधु साधु साधु। श्रद्धावंत पिंगवतुनि अद पुन पुहु दावसे अपसीलु दिनाम मेरसुने बुदुरजानन वहंसी गन बुदुरजानन वहंसी वदाल धर्मे गन बुदुरजानन वहंसी गिश्रावक्यन गन अपे हित तवत्तवत पहदवागेन अपेट में इपदिन मेरिने संसारिं निदहस्यन मारगे तवदुरतत දැන කියා ගන්නටයි පින්වතුනි බුදු කෙනෙකුන් පහළ නොවුන ලෝකයෙහි කුතරම් අවිද්‍යාවක් තියෙනවාද කියන කරුණ අපිට හඳුනා ගන්න බැරි එකක් බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා දේශනා කරන ලද ධර්මය ඉගෙන ගන්න තමයි මේ ලෝකයේ පවතින අඳුර අවිද්‍යාව කොතරම්ම බලවත්ද කියලා තේරෙන්නේ මේ අවිද්‍යාව තිබෙන්නේ බාහිර තැනක නෙවෙයි මේක තියෙන්නේ කොහේද තමා තුළමයි ඉතින් බුදු කෙනෙක් පහළ වෙන්නේ එයින් අප මුදවා ගන්නයි ඒ නිසා අපිට ඒ බුදුරජාණන් වහන්සේ ගැන සම්පූර්ණ අවබෝධයක් ඇති කරගත්තොත් අවබෝධයෙන්ම චිත්ත ප්‍රසාදය ඇති කරගන්න පුළුවන් ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අපි හොඳට තේරුම් ගත්තොත් ඒ ධර්මයේ කුමක්ද යන වග අප තේරුම් අරගෙන චිත්ත ප්‍රසාදය ඇති කර ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා කවුද කියන වග අප නිවැරදිව තේරුම් ගත්තහම අපේ ශ්‍රද්ධාව බාහිර කෙනෙකුට වෙනස් කරන්න බෑ එතකොට අපි මේ ගෞතම බුදුරජාණන් වහන්සේ හොඳට අඳුනන ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම අපි හොඳට තේරුම් ගන්නවා. පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ජීවමානව තියෙන කාලයක්. මෙවන් කාලයක අපි කිසිදාක ළඟා නොවිය හැකි පැතුම් ඇති කරගන්න නැතුව කිසි දවසක සමීප වෙන්න බැරි පැතුම් තමයි බුද්ධත්වයේ පැතීම ඊළඟ එක මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්න පැතීම කිසිම දවසක අපිට ළඟා කරගන්න බැරි දේවල් ඒ ළඟා කරගන්න බැරි ළඟා කරගන්න පුළුවන්කම තිබුණා නම් කවුද ඒක දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේමයි ඒක දුර්ලභයි. කොතරම් දුර්ලභද කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාල වෙලාවේ රහතන් වහන්සේලා වදාලේ අර දහතු වන්දනා කරන වෙලාවේ බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. කල්ප සිය ගණනකිනුත් බුදු කෙනෙක් දුර්ලභයි. එහෙම දුර්ලභ වෙන්න බෑනේ මේක නිතර ලැබෙනව නන්නේ. නිතර නිතර ලැබෙන දෙයක් නන. ඒ නිසා අපට පේනවා බුදුරජාණන් වහන්සේලා පහළ නොවි කල්ප ගණන් පවතිනවා බුදු කෙනෙක් නැතුව. ඉතින් ඒ නිසා බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ මේ ලෝකේට නිවන් මාර්ගෙ විවෘත වෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්න කලින් මේ ලෝකේ පැතිරෙනවා කෝලාහලයක්. මොකක්ද මේ කෝලාහලයට කියන්නේ? බුද්ධ කෝලාහලය කියලා. අනාගතයේ හිතානිද්ද බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙනවා කියලා. එතකොට මේ ගැන ඒ කාලේ හිටපු ඍෂිවරු හරි විමසිලිමත් වුණා. කවුද මේ බුදු කෙනා? කොහොමද හොයාගන්නේ? මොන වගේ ලක්ෂණද උන්වහන්සේට තියෙන්නේ කියලා විමසන්න පටන් ගත්තා. විමසනකොට අවබෝධ වුණා ඒ ඍෂිවරුන්ට බුදුරජාණන් වහන්සේ නමක් බාහිරින් හොයාගන්න පුළුවන් ලකුණු තියෙනවා. බුදු කෙනෙක් බාහිරින් සොයාගන්න පුළුවන් ලකුණු තියෙනවා. ඒ ලකුණු තමයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. මහා පුරුෂ ලක්ෂණ 32ම ඇතිව මේ ලෝකේ උපදින්නේ මිනිසයන් දෙන්නයි. එක්කෝ මේ මහා පුරුෂ ලක්ෂණ ඇති උපදිච්ච එක්කිනා සක්විති රජ කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙනවා. ඒ මහා පුරුෂ ලක්ෂණ ගැන අපි ඉගෙනගෙන ඒ මහා පුරුෂ ලක්ෂණ ඒ බුදුරජාණන් වහන්සේලා තුළ ඇති වුණේ කුමන පින්කම් නිසාද කියලා දැනගත්තාම අපට හිතේ ප්‍රසාදයක් ශ්‍රද්ධාවක් ඇති වෙනවා. අනේ මේ සංසාරي සැරිසරද්දි මේ විදිහට පින්දහම් කරගෙන මෙහෙම මෙහෙම කරගෙන තියෙනවනේ සත්‍යයන් කියලා. දැන් අපිත් මේ සංසාරي සැරිසරුවා. මේ වෙන තුරාම අපි තාම සැරිසරනවා. එතකොට අපි මේ සසර ජීවිතේ පටන් ගත්තේ කවද්දද කියලා අපි දන්නවද? නෑ. අපි කොතේකුත් ආත්ම භාව නිරේ. තිරිසං අපායේ ප්‍රේත ලෝකේ ඉපදීපද මෙරි මෙරි තමයි අපි මේ පැමිණිලා තියෙන්නේ. ඔය අතරේ කලාතුරකින් අපි දිව්‍ය ලෝකෙට යනවා. කලාතුරකින් මිනිස් ලෝකෙට එනවා. බහුල වශයෙන් ඉන්නේ කොහේද? අපායේ. එහෙම තමයි මේ සත්‍යයා මේ ගමන් කරන්නේ. ඉතින් මෙවන් ගමන උරුම කරගත්තු අපිට දැන් අපිට වඩා කලින් බුදුරජාණන් වහන්සේලා පාරමී ධර්මත් පුරාගෙන සම්බුද්ධත්වයටත්පත් වෙලා ලෝකයාටත් මේ විශාල දෙවිමිනිස් ලෝකයාට යහපත සැලසලා පිරිනමන් පාලත් ඉවරයි. අපි තව මේ ධර්මය අවබෝධ කරගන්නවත් බැරුව මේ සංසාරේ යනවා. ඉතින් මේ ජීවිතේ ගත්තොත් තමයි අපි උත්සාහය යම් කිසි ප්‍රයෝජනයක් තියෙන්නේ. මේ ජීවිතය අපි උත්සාහ ගන්න නැතුව පතපත හිටියොත් ඒකත් අපිට අහිමි වෙලා යනවා. ඉතින් අද මා මේ පින්වතුන්ට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ලක්ෂණ සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? ලක්ෂණ සූත්‍රය. මේ දේශනාව තිබෙන්නේ දීඝනිකායේ. දීඝනිකායේ තියෙන්නේ මොනවද? දීර්ඝ දේශනා. මොනවද දීඝනිකායේ තියෙන්නේ? දීර්ඝ දේශනා 32ක් තියෙනවා. දීඝනිකායේ දීර්ඝ දේශනා කීයක් තියෙනවද? 32ක් තියෙනවා. සීලක්ඛන්ධ වර්ගයේ, මහා වර්ගයේ, පාචික වර්ගයේ කියලා වර්ග තුනකින් යුක්තයි දීඝනිකායේ. එතකොට ඒකේ බුද්ධ දේශනා කීයක් තියෙනවද? 32ක් තියෙනවා. එතකොට මේ දීඝනිකායේ මහ වර්ගයට අයිති ලක්ෂණ සූත්‍රය තමයි ඔබට දැන් අපි මේ කියා දෙන්නේ. දීඝනිකායේ ප්‍රථම ධර්ම සංගායනාවේදී කාගේ પરම්පරාවට වැටෙන කටපාඩම් කරන් ඉන්නේ? ආනන්ද මහරහතන් වහන්සේ. ආනන්ද මහරහතන් වහන්සේ තමයි දීඝනිකායේ බාරගත්තේ. කටපාඩමින් ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට පුරුදු කරගෙන ඇවිල්ලා තමයි දැන් අපි අපේ අතට මේ ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සෙවත්නුවර ජේතවනාරාමයේ. බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා අමතා වදාළා. ද්වත්තින් සීමානි භික්කවේ මහා පුරිසස්ස මහා පුරුෂ ලක්ෂණානි. යේහි සමන්නාගතස්ස මහා පුරිසස්ස දේව ගතියෝ භවಂತಿ අනඤ්ඤා. මහණෙනි මහා පුරුෂේකුට මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. ඒ මහා පුරුෂ ලක්ෂණ 32කින් සමන්විත මහා පුරුෂයාට ගති දෙකයි තියෙන්නේ වෙනකක් නැත. ගති දෙක මොකද්ද? ඔව් සචේ අගාරං අජ්ජාවසති. ඉදින් ගිහිගෙයි වාසය කරන්නේ නම් රාජා හෝති චක්කවත්ති. සක්විති රජ වෙනවා. ධම්මිකෝ ධම්මරාජා. ධාර්මික වූ ධාර්මික රජ කෙනෙක් වෙනවා. චාතුරන්තෝ විදිතාවි. සිව් මහ සමුද්‍ර ජය අරගන්නවා. ජනපදත්තාචරියාපන්නෝ. ජනපදත්තාචරියාපන්නෝ කියලා කියන්නේ මේ සියලුම ජනපදවලට ආචාර්ය බවට පත් වෙනවා. ඒ කියන්නේ සියලු දෙනා උපදෙස් ගන්න කාගෙන්ද? සක්විති රජුරුවන්ගෙන්. සත්තරතන සමන්නාගතෝ. මේ සක්විති රජුරුවන්ට තියෙනවා මාණික්ක රත්න හතක්. තස්සිමානි තස්ස රතනානි භවಂತಿ. මෙන්න මේ රත්නයන් හත අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුතුව ගිහිගෙදර වාසය කරන පුරුෂෝත්තමයාට තියෙනවා. චක්‍ර රතන. මොකද්ද තියෙන්නේ? චක්‍රය කියලා කියන්නේ රෝදෙට. එතකොට මණි මාණික්කයක් තියෙනවා. කැරකෙන. කැරකෙන මාණික්කයක් තියෙනවා. ඒක තමයි පහළ වෙන මාණික්කය. දැන් සක්විති රජවරු තමන් සක් දැන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන කෙනෙක්. ඒ කෙනා මේ සිල් සමාදන් වෙන හැම පොයෙටම. එතකොට ඒ කෙනා සඳුළු තලයට නැගලා පොයි දවස් සිල් අදිස්ථාන කරගත්තාම මේ ආකාශයෙන් පහළ වෙනවා. සක්විති චක්‍රවර්ති රත්නේ. චක්‍ර රත්නේ පහළ වෙනවා. පහළ වුණාට පස්සේ ඒ වෙනකොට මේ සමාජය තුල විශේෂ හැටියට එක තියෙන මෙමු සක්විති රජුරන්ට මෙන්න මේක පහළ වෙනවා. එතකොට සක්විති රජුරු රන් කෙණ්ඩි අරගෙන මේකට පැන් වඩනවා. පැන් වඩනකොට මොකද වෙන්නේ? මේ මාණික්කේ කැරකි කැරකි යනවා. එතකොට ඇත්තස් රතපාබල කියන මේ සිවුරඟ සේනා පිරිවරාගෙන රජුරු මේක ඉස්සරහන් යනකොට එක රටකට ගියපු ගමන් මේ රටේ රජුරු ඇවිල්ලා මේක පිළිගන්නවා. පිළි අරගෙන කියනවා මේ අන්නේ අපට අනුශාසනා කරන්න ඔබ තමයි දැන් අපේ නායකයා. ඉතින් කියන මේ විදිහට සීල සම්පන්නව ඉන්න, දඬුම ගුරු පරිහරණය අතාරින්න, අවියාවිද පරිහරණය අතාරින්න කියලා සී මේවා කරනවා. ඒකට තමයි චක්‍ර රතන. හස්ති රතන කියලා කියන්නේ අහසින් ගමන් කරන්න පුළුවන් ධවල හස්තිය ලැබෙනවා. අස්ස රතන කියලා කියන්නේ ආජානේය අස්වැය, ආකාශචාරී ආජානේය අස්වැයක් ලැබෙනවා. මණි රතන කියලා කියන්නේ යදුන් ගණනාවක් ආලෝකයේ විහිදුවන්න පුළුවන් මාණික්කයක් ලැබෙනවා. ඉත්‍ති රතන කියලා කියන්නේ පංච කල්යාණින් සමන්විත වූ, ඔව් ඊටා යහපත් චරිතවත් ගුණගරුක ස්ත්‍රී රත්නයක් ලැබෙනවා. ගෘහපති රත්නය කියලා කියන්නේ තමන්ට අවවාද අනුශාසනා මැනවින් කියා දෙන්නා වූ, ඔව් ගෘහපතියෙක් ලැබෙනවා. පරිනායක රතන මේ සත්‍යම්. පරිනායක රතනය කියලා කියන්නේ පුත්‍ර රත්නයක් ලැබෙනවා. මේ සක්විති පරම්පරාව ඒ විදිහටම අරගෙන යන්න පුළුවන් විදිහට. එතකොට මේ දහසකට වැඩි සේනාවක් දරුවන් හැටියට ඉන්නවා. මේ දරු තනතුරේ මේ සේවා කටයුතු වලට මේ ඔක්කොම ලැබෙන්නේ කාටද? සක්විති රජුරවන්ට. සෝ ඉමං පඨවින් සාගර පරියන්තං අදණ්ඩේන අසත්ථේන ධම්මේන සමේන අභිවිජය අජ්ජාවසති. මේ සක්විති රජුරෝ සාගරයේ සීමා කොට ඇති මේ පෘථුවියේ අධිපති වෙලා ධාර්මිකව දඬුම ගුරු රහිතව වාසය කරනවා. එතකොට ලෞකික වශයෙන් මිනිසෙකුට ලැබෙන ඉහෙළම දේ මොකද්ද? සක්විති රජකම. බුදුරජාණන් වහන්සේ වදාළේ යම් කිසි කෙනෙක් සෝතාපන්න වෙනවා නම් සක්විති රජ වෙනවටත් වඩා වටිනවා කියලා. එහෙමනම් දැන් සක්විති රජ කෙනෙක් වෙනවට වඩා අපිට තියෙන වාසිය මොකද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා සක්විත රජුරු ඒ වගේ රජකම් කළා මරණින් මත් දිවි ලෝකෙ උපදිනවා දෙවියන් අතරේ ඊට පස්සේ දිව්‍යංගේ දෙවියා දිව්‍ය ආයුෂ චුත ඉවර වුණාම චුත වෙලා එක්ක නිරේ එක්ක තිරිසං යෝනියේ එහෙම නැත්නම් ප්‍රේත විශේෂ උපදිනවා ඉතින් ඒ අනතුර නෑ මේ ජීවිතේදී සෝතාපන්න වෙන්න කෙනෙකුට ඒ නිසා තුනුරුවන් ලැබිච්ච වෙලාවේ බුද්ධ ශාසනය මොනගෙච්ච වෙලාවේ අඩු ගණනේ සෝතාපන්න වීමටවත් සෝතාපන්න වෙනවා කියලා කියන්නේ චතුරාරි සත්‍ය පිළිබඳ සත්‍ය ඥාණයටපත් වෙනවා එයාට මේ දුක ආරි සත්‍යයක් කියලා තමන්තුලින්ම හොඳට හඳුනගන්න පුළුවන් මෙතන තියෙන මේ හේතුඵල ධර්මයේ ඇදිච්ච එකක් කියලා මේක දේව මැවිල්ලකුත් නෙමෙයි තමන්ම වාගත් එකකුත් නෙමෙයි ඉබේ හටගත් එකකුත් නෙමෙයි කියලා යථා භූතයෙන් අවබෝධ වෙනවා තාවූත ඥානයක් හැටියට ඉතින් බුදුරජාණන් වහන්සේනමක් පහළ වුණාම තමයි මේ ලාභය මිනිස්යාට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා සචේකෝපන අගාරස්ම අනගාරියම් පබ්බජති ඉතින් මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබෙන කෙනා ගිහිගේ අතහැරලා අනගාരികව පැවිදි වුණු අරහංගෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡද මේ ලෝකේට අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේනම බවට පත් වෙන සියලු කෙලෙස් ප්‍රහාණය කරලා ඉතින් මේකේ උගන්වනවා මේ මහා පුරුෂ ලක්ෂණ ටික පළවෙනි එක තමයි මේකේ තියෙනවා ඉද බික්කවේ මහා පුරුෂෝ සුප්පතිට්ඨිත පාදෝති පළවෙනි එක මොකද්ද සුප්පතිට්ඨිත පාද මේකේ එක විස්තර වෙනවා ලකුණු මනාකොට පිහිටි පා ඇති බව පළවෙනි එක දෙවෙනි එක මහා පුරිසස්ස කෙට්ට පාද තලේසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනේමිකානි සනාභිකානි සබ්බාකාර පරිපූරානි සියලු ආකාරයෙන් පිරිපුන් ඔව් දහසක් නිම්මල්ලි වෙති සක් ලකුණු තියෙනවා පාදවල යටිපතුලේ ඊළඟ එක තමයි මහා පුරිසෝ ආයත පන්හී හෝති දික් විලුඹ තියෙනවා දීඝං ගුලී හෝති දිග ඇඟිලි තියෙනවා එක සමාන ඇඟිලි කියලා නෑ දේශනාවක නෑ තියෙන ඇඟිලි දිගයි කියලා විතරයි සමාන්‍යයෙන් අපි දැකලා තියෙන පිළිම වහන්සේලාගේ සමහර සමාන අඹල තියෙන නමුත් ඒක මහා පුරිස ලක්ෂණයක් නෙවෙයි මහා පුරිස ලක්ෂණය මොකද්ද දීඝං ගුලී ඇඟිලි දිගයි ඊළඟට තියෙනවා මුදුතලුන හත් පාදෝ හෝති මහා පුරුෂ ලක්ෂණයක් තමයි මෘදු යෞවනක් පා තියෙනවා අත්පා මෝරන්නේ මෘදු යෞවන ස්වභාවයෙන්ම අත්පා තියෙනවා ජාල හත් පාදෝ හෝති ජාල හත් පාද කියන්නේ මේ දැල් අත්පා කියන්නේ ඈ ඔව් ඕන ඕන විදිහට නවන්න කරන්න පුළුවන් ෆ්ලෙක්සිබල් මේ ඕන ඕන විදිහට නවන්න කරන්න පුළුවන් අත්පා. දැන් අපිට නම් ඔය සාමාන්‍යයෙන් කොච්චර අමාරුද එක පාට මේ පරියන්ක බඳගන්න බෑනේ නේද? සාමාන්‍යයෙන් පද්මාසනෙ දැන් බුදුරජාණන් වහන්සේට නිකන් වාඩි වුණා නිකන්ම කකුල් දෙකත් තියාගන්න පුළුවන්. ඒ වගේ ජාල හත් පාද කියන්නේ ඒකයි. උත්සංක පාද කියලා කියන්නේ මත්ෙහි ගොප්පෙටේ පීටි පාද තියෙනවා. ඒනි ජංගෝ කියලා කියන්නේ ඒනි කියලා කියන්නේ මේ මුවෙකුට ඕළුමුවා කියලා ඉන්න මුවෙකුට ඒ වගේ මුවෙකුගේ බඳු කිණ්ඩා ඇති බුදුරජාණන් වහන්සේ ඨිතකෝ අනෝනමන්නෝ උභෝහි පාණතලේහි ජන්නුකානි පරිමසති පරිමජ්ජති හිටගෙනම නොනැමි ඔව් ධනිස් දෙක අල්ලන්න පුළුවන් පිරිමදින්න පුළුවන් උන්වහන්සේගේ දෑත්වලින් කෝසාහිත වත්ථ ගුයෝ හෝති උන්වහන්සේගේ පුරුෂ නිමිත්ත කෙමියක බහලූ දෙයක් පරිද්දින් පවතිනවා සුවන්න වන්නෝ හෝති කංචන සම්ති භත්තචෝ උන්වහන්සේගේ පැහැය රන්වන් පැහැයයි සුඛමච්ඡවි හෝති සුඛමත්තා චවියා රජෝ ජල්ලං කායේන උපලිප්පති සුඛම චවි. ඒ කියන්නේ බොහොම සිනිදු සමක් තියෙනවා. කොතරම්ම සිනිදුද කියන්නේ දූවිලි වදින්නේ. ඒකේක ලෝමෝ හෝති ඒකේකානි ලෝමානි ලෝම කූපේසු ජාතානි. ඔව්, එක ලෝම කූපේක එක එක ලෝමේ බගින් තියෙන්නේ. දැන් අපේ නම් එහෙම තියනවද? නෑ, අපේ දෙකක් තියෙනවා, තුන, හතර එහෙම තියෙනවා. එක ලෝම කූපේක එකයි මහපුරුෂ ලක්ෂණ. දැන් අර චූටි කාලේ අර අර නම් තබන්න ඉස්සෙල්ල පොඩි බබාව අරගෙන ඌව තමයි ඔය බල්ල බල අනාවැකි කියලා තියෙන්නේ. උද්ධග්ග ලෝමෝ හෝති උද්ධග්ගානි ලෝමානි ජාතානි නීලානි අංජන වන්නානි කුණ්ඩලාවත්තානි පදක්ඛිනා වත්තක ජාතානි. එතකොට මේ ලෝම උඩට හැරිලා තියෙන, උඩට හැරිලා රවුම් වෙලා දකුණු අත පැත්තට රවුම් වෙලා. එතකොට හැම ලෝමයක්ම උඩට හැරිලා දකුණු අත පැත්තට රවුම් වෙලා තියෙනවා. තද නිල් පාට. බ්‍රහ්මුජ්ජගතෝ හෝති, බ්‍රහ්මේකුට සමාන වූ ඍජු ශරීරයක් තියෙනවා. ඊළඟට සත්තුද්දසෝ හෝති, සත්තනක උස්ස පිහිටි මාංශ තියෙනවා. ඒ අපිට විස්තර වශයෙන් හම්බ වෙනවා. සීහ පුබ්බද්ධ කායෝ හෝති, මේ පෙරඩ කය, ඒ කියන්නේ මේ කය සිංහයෙකුගේ වගේ. සිංහයෙකුගේ වගේ කියන්නේ මොකද්ද? අභිමානවත් තේජාන්විත කයක්. චිතන්ත රංසෝ හෝති, ඒ කියන්නේ මේ පිටෙහි පිරිපුන්න මාංස කාය තියෙනවා. නිග්‍රෝධ පරිමණ්ඩලෝ හෝති, යාවතක්වස්ස කායෝ තාවතක්වස්ස බ්‍යාමෝ, යාවතක්වස්ස බ්‍යාමෝ තාවතක්වස්ස කායෝ. නිග්‍රෝධ පරිමණ්ඩල කියන්නේ සම වූ උස මහතින් යුතු යම් ප්‍රමාණයකට කය තිබෙනවාද, ඒ ප්‍රමාණය තමයි බඹේ. යම් ප්‍රමාණයකට බඹය, බඹේ කියන්නේ අඩි 6, ඒ ප්‍රමාණය තමයි උන්වහන්සේගේ ශරීරයේ. සමවත්ත කන්දු මනාකොට රවුම් වූ ගෙලක් තිබෙනවා. රසග්ග සග්ගී හෝති, වළඳන්නව ඕනෑ දෙයක් මනවින් දිරවන ආකාරයේ රසනාර තියෙනවා. සීය හනු හෝති, සීය හනු කියන්නේ මේ හක්ක සිංහයෙකුගේ වගේ කියන්නේ ශක්තිමත් කියන එක. ඒකනේ උන්වහන්සේට එක දිගට පැය ගණන් කතා කරන්න පුළුවන්. දැන් ඕනතරම් සීනාවක් ආව, දැන් බුදුරජාණන් වහන්සේ මෙතන වැඩ සිටියා නම් මේ සියලු දෙනාටම ඇහින්න. දැන් මේ වෙලාවේ අපි ගත්තොත් ඔන්න මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. වැඩම කළා ධර්ම දේශනා කරන්න ඉස්සලා උන්වහන්සේ බලන්නේ මොකද්ද? අද කී දෙනෙක් මේ දේශනාව අවබෝධ කරගන්නවාද කියලා. සමහරවිට අවබෝධ කරගන්න මට්ටමට ඉන්නේ මේ අහන අය තව පැය 4-5ක් ගියාමයි. එතකොට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? එතනකම්ම ධර්ම දේශනා පවත්වනවා කිසි මහන්සියක් නැතුව. කිසි මහන්සියක් වෙහෙසක් නැතුව. ඔව්, දැන් සාමාන්‍ය කෙනෙකුට නම් වතුර බිබී තමයි මේක කරන්නේ. එතකොට එහෙම කිසි මහන්සියක් නැතුව බුදුරජාණන් වහන්සේ එක දිගටම ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනාව කරමේදී මේකේ තියෙන එකට උමනා කරන තව කරුණු. චත්තාලීස දන්තෝ හෝති, උන්වහන්සේට දත් 40ක් තියෙනවා. සමදන්තෝ හෝති, ඔව් ඇද නෑ දත්, දත් සමානව දත් තියෙනවා. අවිරල දන්තෝ හෝති, ඔව් හිදස් නෑ, විවර නෑ. සුසුක්ක දාඨෝ හෝති, සුදෝ සුදු දත් තියෙනවා. පහූත ජීවෝ හෝති, පළල්ලු දිවක් තියෙනවා. බ්‍රහ්මස්සරෝති කුරවීක භානි, කුරවී කෙවිල්ලකගේ හඬ පරේන මధుර වූ නාදයක් පිට වෙනවා. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේ නමක් ධර්ම දේශනා කරනකොට ශ්‍රාවක ජනයාගේ සිත පිට විසිරෙන්නේ. ඒ හඬට මේ හිත එකතු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරගෙන කරගෙන කරගෙන යද්දී ශ්‍රාවක ජනාගේ හිත තැම්පත් වෙද්දි වෙද්දි මොකද වෙන්නේ? පංච නීවරණ යටපත් වෙනවා. යටපත් වෙලා මේ අවබෝධ කරන්නා වූ කාරණේ ප්‍රකටව වැටහෙන්න පටන් ගන්නවා. එතකොට ධර්ම දේශනා කළ අවසාන වෙනකොට මගපල ලැබෙලා. බලන්න මේ මහා පුරුෂ ලක්ෂණ වලින් තමයි මේ උන්නාසිතේ කුසලතා ලැබෙන්නේ. අබිනීල නෙත්තෝ හෝති, ඒ කියන්නේ තද නිල්වන් නෙත් සංගලක් තියෙනවා. ගෝප කුමෝ හෝති, ලදරු වස්සිකු ගේසේ සොඳුරු නෙත් යුගලක් තිබෙනවා. ඒ කියන්නේ උන්නාසිකේ මොහොනේ පීකරු භාවයේ උද්දීප්ත වෙලා තියෙන මොකෙන්ද? නෙත් සංගලෙන්. ඒ නෙත් සංගලේ සුන්දරත්වය නිසා උන්නාසිකේ පීකරු මුව මඩල දිහා කෙනෙක් විස්මිතව බලාගෙන ඉන්නවා ඇතිවන්නේ නැහැ. එතකොට ඒකත් අර ධර්මයේ දේශනා කරද්දී ඒ වගේ දෙයක් තියෙනකොට මිනිසුන්ගේ හිතට මොකද වෙන්නේ? හිත පහදිනවා. හිත පහදිනවා. උන්නාභම කන්තරේ ජාතා හෝති යෝදාතා මුදු තුල සන්නිභා. ඇයි දිබම අතරේ? ඒ කියන්නේ ඇයි දිබම මැද? ඇයි බම දෙක මැද්දී මොකද්ද හටගන්නේ? ඌර්ණ රෝම ධාතුව සුදු පුළුන් රුදක් වගේ තියෙන මේ රෝමයක්, දකුණට කැරකිච්ච රෝමයක් තියෙනවා. සුදු සුදු පැහැගත්තු. ඊළඟට තියෙනවා උන්හිස සීසෝ. උන්හිස සීසෝ කියන්නේ නලල් පටක්. නලල් පටක් කියන්නේ මොකද්ද කියලා අපිට හරියටම මේ වෙනකොට තේරෙන්නේ නැහැ. නමුත් සමහර විට පැහැදිලි මනාව පැහැදිලි නලලක් සහ හිසක් තමයි උන්හිසට තිබිලා තියෙන්නේ. ඉතින් පින්වතුනි, මේවා තමයි බුදුරජාණන් වහන්සේට විපාක දීපු මොනවද මේ? පුණ්‍ය විපාක. බුදුරජාණන් වහන්සේට ලැබිච්ච පුණ්‍ය විපාක. දැන් අපේ තුල ශ්‍රද්ධාව ඇති වුණා නම් අපි විමසන්න ඕනේ බුදුරජාණන් වහන්සේ. දැන් මේ කොහේවත් මට දේශනාවක් හම්බ වෙලා නැහැ මේ ඔළුව කැක්කමක් හැදුණා කියලා වරින් වර. නමුත් සමහර කියන බුදුරජාණන් වහන්සේට ඔළුව කැක්කමක් හැදුණලු. සත්‍ය මන්නික බලන් ඉඳලා සංසාරෙදී අහලන්නේ දෙක. මේ එක දේශනාවකත් මට හම්බ වෙලා නැහැ මේ ඔළුව කැක්කම කතාවක්. ඒක නෙන්න මේ දේශනාවල නැහැනේ. එහෙනම් මේක මේ පසුගාමී කතන්දර වෙන්න ඕනේ. බුද්ධ දේශනාවක නැහැ. ඊළඟට මේ බුද්ධ දේශනාවක නම් තියෙනවා මෙහෙම. මගේ පිට පොඩ්ඩක් ගිලන් වෙලා මං ඒ නිසා හාන්සි වෙන්නම් ඔබේ කියලා එක්ක මොග්ගල්ලාන මහරහතන් වහන්සේට, එක්ක ආනන්ද ස්වාමීන් වහන්සේට මේ වගේ උත්තමයන් වහන්සේ නමකට පවරනවා ධර්ම දේශනාව දිගටම කරගෙන යන්න. මේ ධර්ම ශ්‍රවණය කරන පිරිස පහ වූ තීන මිද්‍යතු වෙන්නේ මේගොල්ලන්ට මේ හොඳ ප්‍රබෝධමත් සිතින් ඉන්නවා දිගටම කරගෙන යන්න මම පොඩ්ඩක් හාන්සි වෙන්නම් කියලා හාන්සි වෙනවා. හාන්සි වෙන්න තිහි ඒක මම හිතුවේ මේ අර අසාමාන්‍ය විදියට මහන්සියක් ගත්තනේ දුෂ්කර ක්‍රියා කරන්න. ඒ මහන්සිය නිසා ඇතිවෙච්ච ආබාධයක් කියලා. ඊට අමතරව කියලා බුදුරජාණන් වහන්සේට අර මේ එහෙම මේ රෝගමකුත් නෑ මේක තියෙනවා උන්වහන්සේට නිරෝගී කයක් තියෙනවා කියලා. මේ මහපුරුෂ ලක්ෂණයක් තියෙනවා නිරෝගී කයක් තිබෙන්න. අපිට මේක කියනකොට හම්බ වෙනවා. ඉතින් අපිට උවමනා කරන්නේ බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කරපු දෙයක් නෙමේ. බුදුරජාණන් වහන්සේ විසින්ම භික්ෂුන් වහන්සේලාට දේශනා කරපු දෙයක්. ඉතින් අපිට උවමනා කරන්නේ ආනේ ධර්මයයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදලා යතු යම්පි භික්කවේ තථාගතෝ පුරිමං ජාතින් පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුෂ්‍ය භූතෝ සමානෝ. සංසාරේ සංසාරේ ගත කරද්දී කලින් කලින් ආත්ම භාවවල මනුෂ්‍යෙක් වෙලා ඉපදිලා සිටිද්දී මෙන්න කළා තියෙන පින නිරන්තරයෙන්ම කුසල ධර්මයන් කාය සුචරිතේ වචී සුචරිතේ මනෝ සුචරිතේ කාය වාක් මනහ කියන මේ ත්‍රිවිධ ద్వාරයෙන්ම සුචරිතයෙහි යෙදිලා දාන සංවිභාගේ දන් පැන් දීලා සීල සමාදානි සීල් සමාදන් වෙලා ඉඳලා උපෝසත ූප වාසේ මේ අද වගේ මේ උපෝසතයේ දිලා මත්තේයතාය මෞට උපස්ථාන කරලා පෙත්තේයතාය පියානන්ට උපස්ථාන කරලා සාමාන්‍යතාය ශ්‍රමණ බ්‍රහ්මණයන්ට උපස්ථාන කරලා ඊළඟට කුලජෙට්ඨ පචායතාය කුලයෙහි වැඩිහිටියන්ට උපස්ථාන කරලා නොඑක ආකාරයට පින් දහම් කරලා මරණින් මත්තේ දිව්‍ය ලෝකේ ඉපදිලා දිව්‍ය ලෝකේ ඉපදිලා අග්‍රවසින් දිව්‍ය ආයුෂ දිව්‍ය වර්ණය දිව්‍ය සැප දිව්‍ය යස දිව්‍ය අධිපති භාවය දිව්‍ය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන කරුණු 10න් අග්‍රවසින් ඉපදිලා ඔන්න මිනිස් ලෝකයට ආවට පස්සේ හිමං මහපුරිසං මහපුරිස ලක්ෂණං පටිලබති සුප්පතිට්ඨිත පාදෝ ඔන්න මහපුරිස ලක්ෂණේ ලැබෙනවා ඒකට මොකද්ද සුප්පතිට්ඨිත පාද මේකේ තියෙනවා ඒක හැටි සමං පාදං භූමියං නික්ඛිපති මේ භූමියෙහි පාදයේ පීඩනකට කොහොමද තිපිටන්නේ සමලෙස දැන් අපිට පාදයේ පීඩනකට එක්ක ඇඟිලි ටික ඉස්සල්ලා තියෙනවා පස්සේ තමයි විලුඹ තියන්නේ එහෙම නැහැ මේ සමෝපාදයේ තියෙනවා සමෝපාදී ඔසවන සමේපාදී ඒක අර කෙනෙකුට මේ පුහුණු වෙලා කරන්න පුළුවන් එකක් නෙමෙයි ඒක උපතින්ම පිහිටන්න ඕනේ සුප්පතිට්ඨිත පාදෝ ඊළඟට සමං සබ්බාවන්තේ පාදතලෙහි භූමිම් පුසති මේ යටිපතුල සම්පූර්ණයෙන්ම පොළොවෙහි ස්පර්ශ වෙනවා ඒ ලක්ෂණේ තිබ්බහම මොකද වෙන්නේ මේක තියෙනවා බුද්ධෝ සමානෝකින් ලබති සම්බුද්ධත්වයට පත් වුණාම මොකද්ද ලබන්නේ ඒ ලක්ෂණේ තියෙන කෙනා මෙන්න මේ ලබන දේ අභ්‍යන්තරිකව හෝ බාහිර සතුරෙකුට හෝ ශ්‍රමණේකුට බ්‍රාහ්මණේකුට දෙවියෙකුට මාරේකුට බ්‍රාහ්මණේකුට ලෝක කිසි කෙනෙකුට අනතුරක් කරන්න බෑ රාගය රාගය ඇති කරවන්න බෑ කිසිම දෙවි බඹුන් මිනිසයිද කාටවත් දේශසිත පහල කරවන්න බෑ ඊළඟට මෝහය පහල කරවන්න බෑ අන්න ඒ කිසි දෙයකින් මර්ධනය කරවන්න බෑ බුදුරජාණන් වහන්සේ රාග අරමුණක් දීලා රවට්ටන්න බෑ මෝහ අරමුණක් දීලා රවට්ටන්න බෑ ආන්නේක ලැබිලා තියෙන මොකක් නිසාද සුප්පතිට්ඨිත පාද ඊළඟට තියෙන බුදුරජාණන් වහන්සේගේ ඊළඟ පාද ලක්ෂණය මොකද්ද? චක්ක ලක්ෂණං. ඒක තියෙනවා හෙට්ටා පාද තලේස චක්කානි ජාතානි හොಂತಿ සහස්සරානි සනේමිකානි සනාභිකානි සබ්බාකාර පරිපූරානි ස්විභත්තන්තරානි මනාකොට බෙදෙන ලද දහසක් නිම්මලලු ඇති. මේව රවුම් රවුම් රවුම් රවුම් කරකිච්ච සියුම් විදිහට රවුම් රවුම් කරකිච්ච චක්‍ර සක්කිවි චක්‍ර හග්ගිරි නෙමෙයි ඒවට කියන්නේ සංඛ මෙතන කියන්නේ මොකද්ද සක්කිවි රවුම් රවුම් තියෙනවා හීනියට මේ දැටි දැටි දැටි මේ දහස් ගණනින් තියෙන පිටිලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ යටිපතුලේ චක්‍ර ඒක පිටන්න හේතුව මේකයි මිනිස් විලන් මනුෂ්‍ය ජීවිතයේ ගෙවද්දි සංසාරේ බෝධිසත්වයන් වහන්සේ මෙන්න කරලා තියෙන දේ බහුජනස සුඛාවහෝ හෝති බෝධනයාට සැප ලබා දීලා තියෙනවා කොහොමද බය තැති ගැනීම සූඛ වැළපීම් ආවට පස්සේ මෙයාට පැනලා හිට ඉක්මනට මොකද කරලා තියෙන්නේ ඒ වයින් මිනිසුන්ව බේරගෙන සංවිධාතා හොඳට ආර සක්කාවරණ ගුත්තිං සංවිධාතා මිනිසුන්ට ආරක්ෂාව සපයලා කරදර වෙටිච්චලට පිහිට වෙලා ඊට පස්සේ එහෙම කළා ඉවරලා සංවිධාතා සපරිවාරංච දානං අදාස ඊට පස්සේ සංවිධානය කර කර පිරිවර සහිතව දාන දෙනවා ඔන්න කරලා තියෙන පින් ආන් මේ පින් කිරීම නිසා මොකද්ද මේ මහා පුරුෂයන් වහන්සේට මේ ඔව් යටිපතුලෙහි සක් ලකුණු යටිපතුලෙහි සක් ලකුණු පහළ වෙනවා එතකොට යටිපතුලෙහි සක් ලකුණු පහළ වුණාම ඒකෙන් මොකද්ද ලැබෙන්නේ මේ තියෙන්නේ මහා පරිවාරෝ හෝති බොහෝ පිරිවර ලැබෙනවා මහා පරිවාරෝ හෝති මහස්සවන්ති පරිවාර භික්ඛු භික්ඛුනියෝ උපාසක උපාසිකායෝ දේවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මහා පිරිවරයි දිව්‍ය මහා පිරිවර මිනිස් මහා පිරිවර අසුර මහා පිරිවර නාග මහා පිරිවර ගන්ධබ්බ මහා පිරිවර එතකොට බුදුරජාණන් වහන්සේට අසුර පිරිවරකුත් ඉඳලා තියෙනවා නාග පිරිවරක් ඉඳලා තියෙනවා ගන්ධබ්බ පිරිවර නාග පිරිවරක් හිටියේ බවට නම් මට නම් මේ පැහැදිලි සාක්ෂියක් තමයි මේ සුනාමියේදී පිළිම වහන්සේලා බේරීම මම හිතන්නේ මේක නම් මේ නයින් නිවඩක්මයි නාගිය තමයි මේක බේරන්න ඇත්තේ නැත්තම් ඉ බේරෙන්න විදියක් නැහැ මහා බිල්ඩින් කඩාගෙන යන මේ මැටි පිළිම වහන්සේලා ඉතුරු වෙනවා දැන් අලුහුණු බදාමලින් මේ පිළිම හදලා තියෙන හයිය නැහැනේ එතකොට මේ මේ මහා ලොකු ගොඩනැගිලි කඩාගෙන නම් එක පන්සලක දැක්ක මේ ලොකු පන්සල්ගේ ධර්මශාලාව ඔක්කොම ගිහිල්ලා යටින්ම ගලවගෙන ගිහිල්ලා අර කෝට් එක උඩ පිළිම වහන්සේ ලස්සන්ට එහෙම ඉතුරු ලමුකුත් නැහැ වෙලා මුකුත් වෙලා නැහැ ඊළඟට මේ බෝධින් වහන්සේ පිටිපස්සේ තව පොඩි පිළිම වහන්සේ තියෙන වීදුරුවක් තියෙද්දි පිළිමගේ වීදුරුවටත් මුකුත් වෙලා නැහැ ඉතින් එහෙම වෙන්න බෑ ඒක ඒක මේ කළා තියෙන්නේ මේ මේ නාග පිරිස තමයි මහා පරිවාර ඊළඟට බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ තුනක් ලැබිලා තියෙනවා මෙන්න මේ පින්කම් නිසා මනුස්ස භූතෝ සමානෝ මනුස්ස ජීවිතය ලැබුවට පස්සේ පාණාති පාතං පහය සතුන් මරීම බැහැර කළා ඒ කියන්නේ සතුන් මරන්නේ නැතුව පාණාති පාතා පටිවිරතු අහෝසි ඒ කියන්නේ සතුන් මරීමෙන් වෙන් වී සිටින කෙනෙක් බවට පත් වෙනවා මින් සතුන් මරීමෙන් වෙන් වෙච්ච කෙනෙකුගේ ලක්ෂණ නිහිත දඬෝ සතුන් මරීම පිණිස දඬු මුගුරු ගන්නෑ නිහිත සත්වෝ සතුන් මරීම පිණිස අවි ආයුධ ගන්නේ නැහැ ඒවා අභහර කළා ලැජ්ජී සතුන් මරන්න ලැජ්ජයි දයාපන්නෝ ඔව් දයානුකම්පාව තියෙනවා සබ්බ පාන භූත හිතානුකම්පී හොති සියලුම ප්‍රාණීන් කෙරෙහි අනුකම්පාවෙන් වාසය කරනවා මේ නිසා මහා පුරුෂ ලක්ෂණ ඉමානිති ඉනි මහා පුරුෂ ලක්ෂණනි පටි ලබති ඔන්න මහා පුරුෂ ලක්ෂණ තුන ලබා ගන්නවා ඒ නිසා ආයත පණ්ණී චෝති දික් විලුඹ ඊළඟට දීගංගුලි දිගු ඇඟිලි බ්‍රහ්මුජ්ජගතෝ ඍජු සිරුර බුදුරජාණන් වහන්සේගේ ජීවමාන පහසටහන බඳු පහසටහනක් ඉන්දියාවේ තැනක තියෙනවා මම බලන්න ගියා ඒ තියෙන්නේ ගයාවේ මේ ගයාවට බුද්ධ ගයාවෙම වඳින්න ඔය පින්වතුන් යනවා නම් වෙන වෙනම ගියපු වෙලාවට යන්න බලන්න ගයාවේ තියෙන්නේ ගයාවේ ඉඳලා කියන්නේ බුද්ධ ගයාවේ ඉඳලා ගයාවට යන්න ඕන ගයාවේ තියෙනවා විෂ්ණුපාද ටෙම්පල් කියලා මේ කෝවිලක් විෂ්ණුපාද කියලා ඒ කෝවිලේ මේ හෘදයෙන් කරපු හෘදී කුඩයක් තියෙනවා මේ යට ගලක් තියෙනවා විශාල ඉතින් කළු ගල් වලින් හදලා පූජාරිලා ඒකට අරක් අරගෙන ඉන්නේ මේ දානව රාක්ෂයෝ වගේ මේ හරි අමාරුයි ගියාට පස්සේ බේරිල්ලක් නැහැ සල්ලිදලා සල්ලිම இல்ல ඊට පස්සේ මං කෝ අපිට බලන්න ඕනේ ඉස්සලා මේ කියලා හරි ලස්සන පාසටහනක් තියෙනවා කළු ගලේ තියෙනවා සාමාන්‍ය බිම ගලක ඒකේ තියෙනවා මහා පුරුෂ ලක්ෂණේ මම ඇස් දෙකට දැකපු එක දික් විලුඹ තියෙනවා දීගංගුලි තියෙනවා දිග යටිපතුල යටිපතුලක සටහන සැබෑ ලෙස මං හිතුව මේ නම් බුදුරජාණන් වහන්සේගේ පාසටහනක්ම තමයි කියලා ඉතින් ගිහිල් හරි සතුටි අපිට දැක්කහම ඉතින් වෙන්නේ නැත්තම් ඉතින් අර පළතුරු බත් ටික මේ ඉදුල් දාලා එතන පූජාවල් තියෙනවා විෂ්ණු පාද කීකී ඉතින් මේ පාසටහන මං බලන්න ගියමත් ඒකයි මේ මහපුරුෂ ලක්ෂණේ දැක ගන්න තියෙන කැමැත්ත නිසා. එක පාර ගියම මම පැහැදිලි දැක්කනේ මේ පාර ගිහලා මම පින්තූරයකුත් අරගෙන ආවා. මහපුරුෂ ලක්ෂණ සටහන තියෙනවා ඒකේ. දිග් විලුඹ තියෙනවා, දිග ඇඟිලි තියෙනවා, දිග අටිපතුලක්. ඊළඟට බ්‍රහ්මෝජ්ජකය. එතකොට මේ දිග් විලුඹ, දිග ඇඟිලි, ඍජුකය මේ තුන ලැබෙනවා අර ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කිරීම බොහෝ කාලයක් මුළුල්ලේ සංසාරේ. එතකොට ඒකට මොකද්ද ලැබෙන්නේ? බුදුරජාණන් බුද්ධෝ සමානෝ කිං ලබති. බුදුරජාණන් වහන්සේ වුණාම මොකද්ද ලැබෙන්නේ? දීඝායිකෝ හෝති, දීර්ඝායුෂ ලැබෙනවා. චිරට්ඨීතිකෝ බොහෝ කල් වැඩ සිටිනවා. දීඝමායු පාලේති, දීර්ඝ වාසය කරනවා. නසක්කා හෝති අන්තරා ජීවිතා වෝ රූපේතුං පච්චත්තිකේයි පච්චාමිත්තේ. ඒ අතර කාලීදී කාටවත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ඝාතනය කරන්න බෑ. දෙවි කෙනෙකුට, මාරයෙකුට, බ්‍රාහ්මණයෙකුට, ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට, ලෝකයේ කිසිවෙකුට ඝාතනය කරන්න බෑ. දැන් අපි දන්නවනේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න බේලුව ගමේදී අසනීප වුණානේ. අසනීප වෙලා චාපාල චෛත්‍ය ස්ථානයේදී ආනන්ද හැඳුරට මොකද්ද කිව්වේ? ආනන්දේ නැ චාපාල චෛත්‍ය ස්ථානයේදී ප්‍රකාශ කළේ ආනන්දය, මේ සතර ඍදිපාද යම් කිසි කෙනෙක් හොඳට වඩලා තියෙනවා නම් කවුරු හරි ආරාධනා කළොත් කල්පයක් හරි වැඩ ඉන්න පුළුවන්. ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ දීර්ඝායුෂ සම්පූර්ණ කරලා ඉවරයි. අවුරුදු 80ක් ඒ පරමායුෂ නෙමෙයි දීර්ඝායුෂ. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍ය සම්පූර්ණ කරලා ඉවරයි. මොකද්ද බුද්ධ කෘත්‍ය? ඈ බුද්ධ කෘත්‍ය මේක ශ්‍රාවක පිරිස සිව්වනක්. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී, උපාසික උපාසිකා, මේ සිව්වනක් ශ්‍රාවක පිරිස ව්‍යක්ත විශාරද බහුශ්‍රුත ධර්මදර ධර්මානුදරම් ප්‍රතිපදාවෙන් යුක්තයි. ඉතා යහපත් ප්‍රතිපදාවෙන් යුක්තයි. උපන්නා වූ මිත්‍යා මතිමතාන්තර බැහැර කරලා බුද්ධ වචනේ ඉස්පතු කරන්න දක්ෂයි. ඒ දක්ෂතාවයෙන් යුතුව භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසම ධර්ම දේශනා කරන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි, භික්ෂුන් විතරක් නෙමෙයි, උපාසක විතරක් නෙමෙයි, උපාසික සිව්වන පිරිසම ඒ ආකාරයට ධර්ම දේශනාවෙහි දක්ෂ වෙලා ප්‍රතිපත්තියෙන් සම්පූර්ණ වෙලා හිටියොත් බුද්ධ කෘත්‍ය සම්පූර්ණයි. දෙමිනිසුන් අතර මේක ප්‍රකට වෙනවා. එහෙම වුණා අවුරුදු 80 වෙනකට. එහෙනම් ඊට පස්සේ වැඩ ඉන්න නම් වැඩ ඉන්නේ කොහොමද? ආරාධනාවකින් පමණයි. ඉතින් ආනන්ද ස්වාමින් වහන්සේට 16 පොලකදී ආරාධන මේ මතක් කරලා තියෙනවා. වැඩ ඉන්න පුළුවන්, වැඩ ඉන්න පුළුවන් ආරාධන කළ 16 පොලකදී. ඒක බුද්ධ ස්වභාවය, බුද්ධ විශ්ේ අචින්ත්‍යයි නේද? අපිට හිතාගන්න බෑනේ ඒක. ඉතින් බුද්ධ විශ්ේ අපි අඳුනාගෙන ඉසිටින්න ඕනේ. අපි මේ එක එක ඒවා ඒවට කියන්නේ ඉස්සර වෙලා. බුද්ධ විශ්ේ අඳුනාගෙන තියෙන්න ඕනේ. ඊට පස්සේ තමයි 16 පොලකදී ආරාධන කළ අවසාන වතාවට තමයි චාපල චෛත්‍ය ස්ථානයේ ආරාධනා කළේ. මෙහෙමයි ආනන්ද, යම් කිසි කෙනෙක් සතර ඉද්ධිපාද බහුල වශයෙන් ප්‍රගුණ කළොත් ආරාධනා කළොත් කල්පයක් හෝ කප්පාව සීසන් ඊටත් වැඩි ඉන්න පුළුවන් කියලා. ඒ කිව්වේ අවුරුදු 120ක් හරි 150ක් වගේ වුණත් ඉන්න පුළුවන්. එතකොට මේ නමුත් අර බුද්ධ කෘති සම්පූර්ණ වෙලා තිබුණේ ආන්නේ දෙන්ට ආවා. ඔව් මාරේවිල කියා හිට මෙමය දැන් බුද්ධ කෘත්‍ය හරි. ඔබ වහන්සේට මේ බුද්ධ බව ලැබිච්ච එක මම ආරාධනා කරනවා පිරිනම් පාන්න කියලා. එදා ඔබ වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශ කළා, මගේ සිව්වන පිරිස මෙන්න මෙහෙම මෙහෙම වෙන්න ඕනේ, මේ ශාසනයේ දෙවි මිනිසුන් අතර මේ විදිහට පැතිරෙන්න ඕනේ, එතකොට පිරිනම් පානවා කියලා. දැන් ඉතින් හරිනේ සම්පූර්ණයි, දැන් පිරිනම් පාන්න කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කළා මම මාස 3කින් ආන් ඒ විදිහට තමයි පිරිනුවන් පාන්නේ ඕනෑම බුදුරජාණන් වහන්සේ නමක්. එතකොට උන්වහන්සේගේ ජීවිතයේ චිරට්ඨිතික කාටවත් සතුරෙකුට ජීවිත අන්තරාය කරන්න බැරි මේ මහා පුරුෂ ලක්ෂණ තුනක් තිබෙන නිසා ආයත පන්නි දීගංගුලි බ්‍රහ්මුජ්ජුගතෝ. එතකොට ආයත පන්නි කිය දික් පිළිඹ දීගංගුලි කිව්වේ දිගු ඇඟිලි. ඔව් බ්‍රහ්මුජ්ජුගතෝ කිය ඍජු කාය. ඊළඟ එක තමයි මේ බෝසතාණන් වහන්සේ නොයෙකුත් ආත්ම භාවවලදී දාතා අහෝසි පණීතානං රසිතානං කාදනීයානං භෝජනීයානං සායනීයානං ලේහණීයානං පාණානං කැම්බීම් බොහොම ප්‍රණීත විදියට මේ මිනිසයන්ට දන් දීලා තියෙනවා. මේ මිනිසයන්ට බොහොම ප්‍රණීත විදියට දානවා නාදී. ඒකේ විපාක හැටියට මොකද්ද ලැබුණේ? සත්තුස්සදෝ කියලා කියන්නේ සත්යන් එක උස්සු මාංශ පිටල තියෙනවා. ඒ තමයි උභෝසු හත්තේසු උස්සදා හෝති. මේ අත්වල උස්සු මාංශ පිටල තියෙනවා. ඊළඟට උභෝසු පාදේසු උස්සදා හෝති. පාදයන්නේ උස්සු මාංශ පිටල තියෙනවා. උභෝසු අංශ කූටේසු මේ කර දෙපැත්තේ උරහිස්සල උස්සු මාංශ පිටලා තියෙනවා. කන්දෙහි පිටලා තියෙනවා. එතකොට බුද්ධෝ සමානෝ කිං ලබති? බුදු කෙනෙක් වුණාම මොකද්ද ලබන්නේ? ලාභී හෝති පණීතානං රසිතානං ඛාදනීයන භෝජනීයන සායනීයන ලේහනීයන පාණාන. මොනවද ලැබෙන්නේ? ඔව් වළඳින රස විඳින අනුභව කරන පාණය කරන ප්‍රණීත දේවල් ලැබෙනවා. හරි කුදුමයි. ඊළඟට තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ අනන්ත වාරවල සතර සංග්‍රහ වස්තුන් මිනිසුන්ට සංග්‍රහ කළා. මොන සතර සංග්‍රහ වස්තු? දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාවය. දානය කිව්වේ දීමෙන් සංග්‍රහ කරනවා. ඊළඟට ප්‍රිය වචනෙන් සංග්‍රහ කරනවා. මුදු මුළු වචන වලින්, ඔව් හිත සැනසෙන වදන් වලින් සංග්‍රහ කරනවා. දාන ප්‍රිය වචන. අර්ථචර්යාව කිව්වේ? අර්ථචර්යාව කියලා කිව්වේ ආර්ථික වශයෙන් දියුණු වෙන්න සංග්‍රහ කරනවා. යහපත් ජීවිතයක් ගොඩනගා ගන්න සංග්‍රහ කරනවා. ඊළඟට සමානාත්මතාවය කියලා කිව්වේ සමගුණයෙන් සංග්‍රහ කරනවා. එතකොට ඒකට ලැබෙනවා මහා පුරුෂ ලක්ෂණ දෙකක්. මුදු තලුන හත්ත පාදෝච හෝති. මොකක්ද ලැබෙන්නේ? මුදු තලුන හත්ත පාදේ කියන්නේ, ඔව් මෘදු යවුන් අත්පා ලැබෙනවා එකක්. ජාල හත්ත පාද, දැල් අත්පා කියම තේරුණා නේ කියපු කලින් කිව්වේ. ඔව් මනාකොට කර්මන්‍ය වූ අත්පා, මනා ඕනෑවිලා ඕනෑ විදියට හැසිරවිය හැකි අත්පා ලැබෙනවා. මේ සමාට ඒ නිසා වෙන්න ඕනේ උන්වහන්සේට පුළුවන් එක දිගට පල්ලඟක් බැඳගෙන දවස් දෙක තුන ඉන්නවනේ නේ. කය නොසුල්වා දවස් හතක් ඉන්නවනේ. එතකොට සම්බුද්ධත්වයට පත් වුණා මොකක්ද ලැබෙන්නේ? බුද්ධෝ සමානෝ කිං ලබති? සුසංගහිත පරිජනෝ හෝති. සුසංගිතාස්ස හොන්ති බික්කු බික්කුණී වූ උපාසක උපාසිකාරෝ දේවා මනුස්ස අසුරා නාගා ගන්ධබ්බා. බුදුරජාණන් වහන්සේ විසින් සංග්‍රහ ලබන විශාල පිරිස් ලැබෙනවා. කියන බුදුරජාණන් වහන්සේකින් සංග්‍රහ ලබනවා. උන්වහන්සේකින් ලැබෙන මොන සංග්‍රහයද? ධර්මයෙන් සංග්‍රහ ලබනවා. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකේ පිරිවර සේනාව උන්වහන්සේ සංග්‍රහ ලබන සේනාවක් ඇති වෙනවා. ඉතින් උන්වහන්සේ වටායිනේ නිකන් සේනාවක් නෙවෙයි නේද? ඉන්නේ කවුද? බුදුරජාණන් වහන්සේකින් සංග්‍රහ ලබන සේනාවක් ඉන්නේ. උන්වහන්සේ ධර්ම සංග්‍රහයෙන් සංග්‍රහ කරනවා. ඒ සංග්‍රහ ලබන්න වූ සේනාවක් ඉන්නවා හැමතිස්සෙම. ඊළඟට තියෙන බුදුරජාණන් වහන්සේ බොහෝ දිනාට බහුනෝ ජනස්ස අත්ථූප සංගිතං ධම්මෝප සංගිතං වාචං භාසිතා හෝසි. මොකද්ද බොහෝ දිනාට කළා තියෙන්නේ? අර්ථ සහිත ධර්මයේ සහිත වූ වචන කතා කරලා යහපත් වචන කතා කරලා පාරමී හැටියට මේවන තියෙන්නේ දෙයක් වෙනලා නේ දැන් මේ තියෙන මේ සංසාරේ කරපු දේවල් නේ මේ තියෙන්නේ එහෙනම් බුද්ධත්වයේ කැමති කෙනෙක් මොනවද කරන්න ඕනේ මේ මේ කියපු දේවල් කරන්න තියෙන්නේ දැන් මේ තියෙන්නේ බුද්ධත්වයේ කැමති කෙනෙක් කරන්න ඕනේ මේ මේ මේ දේශනාවල මේ තියෙන දේවල් ආර්ථ සහිත වූ ධර්ම උපසංගිත වූ වචන අනුභෝ ජනයාට මෙලෝ පරලෝ යහපත ආ මේ තියෙන්නේ හිතාසුකාවහු ධම්මයාගේ ධර්මයාගේ ධර්මයාගේ කියන්නේ මොකද්ද ඔව් ධර්මයෙන් පූජා කරමින් ධර්මයටම සත්කාර කරමින් මේ ලෝකයාට ධර්ම මාර්ගය කියා දෙන්න ඕන ආන්නේ කියා දෙනකොට ඒක තමයි ඒ කරන්නා වූ පින කුසලය බුදුරජාණන් වහන්සේට මහා පුරුෂ ලක්ෂණ දෙකක් ලැබෙනවා උස්සංක පාදෝ හෝති උද්ධග්ග ලෝමෝච හෝති එතකොට උඩට හැරුණු ලොම් තියෙනවා ඒ වගේම ගොප්පැටේ සහිත පාද තියෙනවා එතකොට මේ කුමක්ද මේකෙන් ලැබෙන්නේ අග්ගෝච හෝති සෙට්ඨෝච පාමුක්ඛෝච උත්තමෝච පවරෝච සබ්බ සත්තානං බුදුරජාණන් වහන්සේ සියලු සත්වයන්ටම ආදරයි ශ්‍රේෂ්ඨයි ප්‍රමුඛයි උත්තමයි පවරයි ඒ කියන්නේ මේ ලෝකයෙහි දෙවි මිනිස් ලෝකයා අතර අග්‍ර තත්ත්වයේ ලැබෙනවා මේ මහා පුරුෂ ලක්ෂණ දෙක නිසා ඊළඟට තියෙන බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ මෙන්න මෙහෙම කල්පනා කරලා තියෙනවා සක්කච්ඡං වාචේතා හෝසි සිප්පං වා විජ්ජං වා චරණං වා කම්මං වා ශිල්පයක් හෝ විද්‍යාවක් හෝ හැසිරීමක් හෝ ක්‍රියාවක් හෝ අනුන්ට උගන්වනකොට සක්කච්ඡං වාචේතා සකස් කොට මනා කොට උගන්වලා කොහොමද උගන්වන්නේ කින්ති මේ කිප්පං විජානෙයුම් කින්චි මේ කින්ති මේ කිප්පං පටිපදේයුම් නචිරං කිලස්සේයුම්ති මේක මේ පටලෝ ගන්න නැතුව මේක අවබෝධය අවුල් කර ගන්න නැතුව මේක ඉක්මනට මේගොල්ලෝ ඉගෙන ගත්තොත් කොයිතරම් හොඳද මේක වහා ඉගෙන ගත්තොත් කොයිතරම් හොඳද ඒ අනුව මේගොල්ලෝ පුරුදු පුහුණුනොත් කොයිතරම් හොඳද කියලා උගන්වලා තියෙනවා එතකොට අනුන්ට යමක් ඉගෙනවිලිදී අන්න බලන්න ආනිසස් ලැබෙන හැටිනේ කරන්න කියන්නේ කොහොමද මනා කොට උගන්වන්න කියනවා මනා කොට යහපත් ලෙස කරලා දෙන්න කියනවා අන්නේ මේක කොයිතරම් යහපතක් ඇති වෙනවද කියලා යම් කිසි කෙනෙකුට යමක් කියා දෙනකොට නිරවුල්ව පැහැදිලිව කරුණාවෙන් කියා දෙන්න කියනවා මේක ඉක්මනට මේගොල්ලෝ ඉගෙන ගත්තොත් කොච්චර හොඳද මේක හිතේ පිහිටවා ගත්තොත් කොච්චර හොඳද යහපතක් ඇති කරගත්තොත් කොච්චර හොඳද කියලා කියන උගන්වන්න කියනවා අන්න එතකොට තමයි කියනවා ඒකෙන් ස්පින තියෙන්නේ එතකොට ඔබටත් පුළුවන් මේව කරන්න නේද දැන් බලන්න මේ අපි ගත්තොත් ගුරුවරයෙකුට මේක හොඳට කරන්න පුළුවන් රෝහලක වැඩ කරන කෙනෙකුට ගොඩාක් පින් කරන්න පුළුවන් මහා පින් රැස් කරන්න පුළුවන් හැම දෙයකට හැම කෙනෙකුටම පුළුවන් හොඳට පින් කරන්න මේක තේරෙනවා තේරුම් ගත්තාම එතකොට මොකක්ද ලැබෙන්නේ මේකේ තියෙනවා ලැබෙන්නේ මොකද්ද මහා පුරුෂ ලක්ෂණයක් පිළිහිටනවා ඒකට ඒනිජංග ඕලු මොයකුගේ බඳු කෙන්දා ඕලු මොයකුගේ බඳු කෙන්දා ලැබෙනවා ඒ කියන්නේ සාමාන්‍යයෙන් වඩා ස්ථූර නැති කෙන්දාල වෙනවා එතකොට මොකක්ද ඒකින් කියවෙන්නේ බුද්ධෝ සමානෝ කිං ලබති බුද්ධත්වයට පත් වුණාම මොකක්ද ලබන්නේ ඒකෙන් ශ්‍රමණයන්ට ගැළපෙන දේවල් ලැබෙන ඔක්කොම ශ්‍රමණයන්ට ගැළපෙන ශ්‍රමණයන්ට සුදුසු කැපසරුප් දේවල් සියල්ලම ලැබෙනවා ඒක තමයි ලැබෙන්නේ ඒ අර ඉගෙනගන්න නිසා ඒ කියන්නේ එතකොට මේ රජෙක්ුණොත් මේක තියෙන සක්වත් වෙන සක්විති රජුන් ලැබෙන දේවල් තියෙන මම ඉතින් ඒක කිව්වේ නෑ අර බුදුරජාන් වහන්සේ ගැන විතරක් කියන්න ඕන නිසා ඊළඟට තියෙනවා සංසාරේ ඒ බෝසතාණන් වහන්සේට තිබිලා තියෙන නොසන්සිඳින ආශාවක් තමන්ට ධර්මය ඉගෙන ගන්න. නොසන්සිඳින ආශාවක් තිබිලා තියෙනවා. මොකක්ද ඒ තිබිලා තියෙන්නේ? කිම් බන්තේ කුසලං, කිං අකුසලං, කිං සාවජ්ජං, කිං අනවජ්ජං, කිං සේවිතබ්බං, කිං අසේවිතබ්බං, කිම් මේ කර්යමානං දීගරත්තං අහිතාය දුක්ඛාය අස්ස, කිං ආපන්න මේ කර්යමානං දීගරත්තං හිතාය සුඛාය අසාති. මේ කුසල් මොනවද, අකුසල් මොනවද, වැරදි මොනවද, නිවැරදි මොනවද, හරිදී මොකද්ද, ඊළඟට කලයුත්ත මොකද්ද, නොකලයුත්ත මොකද්ද, අකුසල් කළොත් මොන වගේ දුක් විඳින්න වෙනවද, කුසල් කළොත් මොන වගේ යහපත සැලසෙනවද කියලා මොකද මොකද්ද මේ මුන්නහසි කරලා තියෙන්නේ? නිරන්තර ගවේෂණයක යෙදিলা, නිරන්තර ගවේෂණයක යෙදিলা මේ ඇත්ත හොයාගන්න, කුසල් හොයාගන්න, යහපත හොයාගන්න නිරන්තර ගවේෂණයක යෙදিলা. ඒකේ ප්‍රතිඵලයේ හැටියට දිවී ලෝකෙ ඉපදිලා හිට මිනිස් ලෝකෙට ආවහම ඔන්න ලැබෙනවා මහා පුරුෂ ලක්ෂණේ සුකුමච්ඡවි. සුකුමත්තා චවියා රජෝ ජල්ලං කායේන උපලිප්පති. සිනිඳු සමක්. කොතරම් සිනිඳු කියන්නේ කිසි දුවිලි දුවිල්ලක් උන්නාසයේගේ ශාරීරියේ රැඳෙන්නේ නැහැ. සමහරට දුවිල්ල අතින් පීදප ගමම දුවිල්ල යනවා ඇති. ඉතින් උන්නාසයේගේ මොකද්ද මේකට ලැබෙන්නේ? බුද්ධෝ සමානෝකින් ලබති. මහා පඤ්ඤෝ, මහා ප්‍රඥාවක් ලැබෙනවා. බුද්ධ පඤ්ඤෝ, පළල් ප්‍රඥාවක් ලැබෙනවා. හාස පඤ්ඤෝ, ප්‍රීතිය ඇති වෙන ප්‍රඥාවක් ලැබෙනවා. ජවන පඤ්ඤෝ, වේගවත් ප්‍රඥාවක් ලැබෙනවා. තික්ක පඤ්ඤෝ, තියුණු ප්‍රඥාවක් ලැබෙනවා. නිබ්බේධික පඤ්ඤෝ, අවබෝධීම නොවැළෙන ප්‍රඥාවක් ලැබෙනවා. එතකොට මේ ප්‍රඥාව ලැබුණේ ඒකට ලකුණ මොකද්ද? ඒ වගේ ප්‍රඥාවක් ලැබෙන්නේ ලකුණ සුඛමච්ඡවි. ඔව්, ඊටා සිනිදු සිවිය සම. ඒකෙන් තමයි ලැබුණේ. ඒක එතකොට ඊටා සිනිදු සමක් ලැබෙන්න හේතුුනේ මොකද්ද? නිරන්තරයෙන්ම කුසල ගවේෂණයක යෙදීව. ඊළඟට තියෙනවා බොහෝ කාලයක් සංසාරේ මනුස්ස භූතෝ සමානෝ අක්කෝධනෝ අහෝසි. ක්‍රෝධ කළනේ අනුපායාස බහුලෝ, කිපීම් බහුල වශයෙන් තියාගෙන නැහැ. බහුම්පි වුත්තු සමානෝ නාබි සජ්ජති. බොහෝ දෙනෙක් බැන්න කිපෙන්නේ නැතු ඉන්නවා. නකුප්පි, එයාව කෝප කරන්න බෑ. නබ්‍යාපජ්ජී, ඔව් තරහ එයාගේ හිතේ හටගන්නේ. කවුරු මොනවා කිව්වත් එයා හිතේ තරහ තියාගන්නේ නැහැ. නකෝපංච දෝසංච අපච්චයංච පත්වාකාසි. කෝපේ, ද්වේෂයේ, නපුරුකම් මෙයාගේ හිතින්වත්, වචනින්වත්, කයින්වත් පිට කරන්නේ. ඊළඟට දාතාච හෝති සුමුකානම්. ඊළඟට මේ මෘදු වූ, ඊළඟට පැදුරු පලස් ආදී බොහෝ පූජා කළා තියෙනවා. මොකද්ද මේ ලැබෙන්නේ? මහා පුරුෂ ලක්ෂණයක් ලැබෙනවා යාට. සුවන්නවන්නු හෝති කංචන සන්නිබත්තචෝ. රන්වන් සමක් ලැබෙනවා. කසුන්වන් පැහැ ඇති. රන්වන් සමක්, ඒ කියන්නේ පියකරු පිනුමක් ලැබෙන්න, රත්තරම් පාට සිරුරක් ලැබෙන්න මොකද්ද හේතු වෙන්නේ? ක්‍රෝධෝපායාස තොරව වාසය කිරීම, තරහ සිටින් තොරව සිටීම බොහෝ කල් කළා. ඒකයි. එතකොට උන්වහන්සේට බුද්ධත්වයේ ලැබුණට පස්සේ හේතු මොකද ලැබිලා තියෙන්නේ? උන්වහන්සේට මොනවද ලැබිලා තියෙන්නේ? උන්වහන්සේට සැප පහසු ඇඳ ඇතිරිලි ආදිය උන්වහන්සේට ලැබිලා තියෙනවා. ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ වෙන්විච්ඡයම හරියට සමාදාන කළා. මව් දරුවන්ගෙන් වෙන් වෙනකොට දරුවෝ යම්මලාවයි එකතු කරනවා. පියයි දරුවෙන් වෙනකොට පියාලායි දරුවන්වයි එකතු කරනවා. ඊළඟට සහෝදර සහෝදරයන් වෙන් වෙනකොට සහෝදර සහෝදරියන්ව එකතු කරනවා. ස්වාමි බිරිඳ වෙන් වෙනකොට ස්වාමි බිරිඳ එකතු කරනවා. මේ වගේ බොහෝ දෙනෙක්ව එකතු කරනවා. සමහර අය මුන්න ගිහිලා නැහැ. මොකද කරන්නේ මෙයා? අවුරුදු ගණනකින් දැකලා නැහැ. හොය හොය ඉන්නවා. හොයාගෙන ඇවිල්ලා එක්කන් ගිහිලා දෙනවා. මෙන්න මේ නැති වෙච්ච එක්කෙනා මේ කියලා හොයලා පෙන්නලා දෙනවා. මේ නිසා මොකද වෙන්නේ? ඒකේ ප්‍රතිඵලය තමයි උන්වහන්සේට ලැබෙනවා කෝසාහිත වත්ත ගෝයෝ. කෙමියක බහලූ යමක් පරිද්දෙන් උන්වහන්සේගේ පුරුෂ නිමිත්ත පිළිටලා තියෙනවා. ඒකින් ලැබෙන්නේ මොකද්ද? බුද්ධෝ සමානවකින් ලැබදී. මොකද්ද ලැබෙන්නේ? පහූත පුත්තෝ හෝති අනේක සහස්සං සූරා වීරංග රූපා පරසේන පමද්දන. අතිශයම දක්ෂ වූ අතිශයම වීරියවන්ත වූ මිත්‍යා දෘෂ්ටි මර්ධනය කරන්නා වූ ශ්‍රාවක පුතුන් ලබනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයින් ලබන්නේ. ඒතේ මහා පුරුෂ ලක්ෂණ ලැබුණේ මොකින්ද? නැතිවිච්ච අයව ඔව් හොයලා දීලා, ඔව් මුණ නොගහිච්ච අයව මුණ ගස්සලා. ඊළඟට තියෙන බුදුරජාණන් වහන්සේ මහා ජනයාට සංග්‍රහ කිරීමේදී සුදුස්සා හොය හොය බල බල සුදුස්සාට සංග්‍රහ කරනවා. සංසාරේ නුසුදුස්සාගේ අතර යන්නේ නැහැ. යමක් ලැබෙනකොට කාර් අතරද යන්නේ? සුදුස්සාගේ අතටයි යන්නේ. සුදුස්සාගේ අතර ඒ උදව් උපකාර සංග්‍රහ ලැබෙනවා. සුදුස්සාට සුදුසු තැන දෙනවා. ආන් එහෙම කටයුතු කිරීම නිසා මේවා තමයි ඉතින් පාරමී හැටියට අපිට කියන්න තියෙන්නේ නේ. දැන් මේ තියෙන්නේ. එහෙනම් පාරමී 32ක් තියෙනවා. 32ක් නෙමෙයි පාරමී, මේක තමයි නියම පාරමී විස්තර වෙන්නේ. 32ක් නන්නේ. දැන් සමහර ඒවාට තියෙන්නේ මහපුරුෂ ලක්ෂණ 3ක්, මහපුරුෂ ලක්ෂණ 2ක් තියෙන. ඒ වගේ පාරමී ධර්ම 20ක් වගේ මේකේ තියෙනවා. එතකොට මේකේ තියෙනවා මහපුරුෂ ලක්ෂණ 2ක් ලැබෙනවා ඒකට. සුදුස්සාර සුදුසු තැන දීමෙන්. නිග්‍රෝධ පරිමණ්ඩලෝච හෝති. ඒ කියන්නේ ඔව් උසට සාරෙල්ලන මහතෙන් යුතු සිරුර අඩි 6යි. ත්‍විතකෝව අනෝනමන්ත උභෝහි පාණිතලේ ජන්නුකානි පරිමස්ති පරිමංජති. සිටගෙනම නොනැමී ඔව් අත්තන වලින් ධනිස්තිරි මදිනවා. එදොර ඒ මොකක්ද ඒකින් ලැබෙන්නේ? බුද්ධෝ සමානෝ කිං ලබති. බුදුරජාණන් වහන්සේ නොකමද ආඩ්‍ය වූ මහා ධනවන්තෙක් වෙනවා. කොහොමද ඒ ධනවන්තෙක් වෙන්නේ? තස්සිමානි ධනානි වන්ති. මෙන්න මේ ධනෙන් උතුරලා යනවා කියනවා. සද්ධා ධනං, සීල ධනං, හිරි ධනං, හොත්තප්ප ධනං, සුත ධනං, ඡාග ජනං ධනං, පඤ්ඤා ධනං. මෙන්න මේ ධනෙන් උතුරලා යනවා. ඊළඟට තියෙනවා මේ උන්වහන්සේ සංසාරේ බෝධිසත්ව චර්යාවේ දෙද්දි උන්වහන්සේ මොකද්ද කළා තියෙන්නේ? බොහෝ දිනාට යහපත පිණිස, හිතසුව පිණිස, සනසිල්ල පිණිස බොහෝ උපකාර කළා තියෙනවා. කොහොමද? අනේ මේ අය ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සුතයෙන්, ත්‍යාගයෙන් වැඩෙනවා නම්, ප්‍රඥාවෙන් වැඩෙනවා නම්, ධන ධාන්‍යයෙන් වැඩෙනවා නම්, කෙත්වතුලින් වැඩෙනවා නම්, ගව මහිසාදීන්ගෙන් දියුණු වෙනවා නම්, දූපුතුන්ගෙන් දියුණු වෙනවා නම්, දැසිදස්සන්ගෙන් දියුණු වෙනවා නම්, නෑදෑයන්ගෙන් දියුණු වෙනවා නම් කොච්චර හොඳද කියලා මොකද කරලා තියෙන්නේ? බොහෝ උපකාර කළා. ඒක ලැබුණාට පස්සේ මොකක්ද ඒකට විපාක හැටියට ලැබෙන්නේ? තීනි මහපුරුෂ ලක්ෂණානි පටිලබති. මහපුරුෂ ලක්ෂණ තුනක් ලබනවා. එකක් තමයි චිත්තන්තරංසෝති, පිරුණු පිටිකය මාංශය. සමවත්තක් කන්දෝ, සමෝ පිරුණු ගෙල බෙල්ල. තියෙනවා සිය පුබ්බද්ද කායෝ, සිංහේකුගේ බඳු තේජානු සම්පන්න වූ ශාරීරයේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ අපරිහාණ ධම්මෝති. උන්වහන්සේගේ ජීවිතය තුළ තියෙන ගුණධර්ම මොකක්වත් පිරිහෙන්නේ නැහැ. පිරිවන් පාන මොහොත දක්වාම පිරිහෙන්නේ. කොයිතරම් නොපිරිහෙන ස්වභාවයෙන් යුක්තද කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. උන්වහන්සේගේ ශාරීරියේ දුර්වල වෙලා ඇඳක තියාගෙන උන්වහන්සේට දාන ආදී කවමින් පොවමින් උන්වහන්සේ වැඳක හාන්සි කරලා නැගිටින්න බැරි තරම් කය දුරුවල වෙලා තියෙද්දි ශ්‍රාවකයන් දෙදෙනෙක් දිවා රාත්‍රී දෙකේ සියක් අවුරුද්දක් මුළුල්ලේ ප්‍රශ්න ඇහුවත් කිසිම මහන්සියක් නැතුව කිසිම පටලැවිල්ලක් නැතුව කිසිම වෙනස්කමක් නැතුව උන්වහන්සේට ඒ සියලු ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුළුවන් අපරිහානීය පිරිහෙන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍ය කෙනෙකුට එහෙම නෙමෙයි මේ කොච්චර දැනුවත් වුණත් ප්‍රායසයට යන්න යන්න මොකද වෙන්නේ අමතක වෙලා යන මේ මහා මහාචාර්යවරු ඉන්නවා මං දන්න එක කෙනෙක් හිටියා ඉතින් මේ වයසට යනකොට චූටි ළමෙක් වගේ කක්කත් කළා කක්ක කනවා අර සහිය මොකුත් නෑ පොඩි දරුවෝ බවට පත් වෙනවා දැක්කනේ පරිහානි ධර්ම බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙන බුද්ධි අපරිහානීය සූත්‍රය කියලා. ඒකේ තියෙන මේ ජීවිතයේ යම් කිසි කෙනෙක් මනාකොට සප්තබොජ්ජංග ධර්මයන් දිනුනකොට එයාගේ බුද්ධියත් පිරෙන්නේ නැහැ කියලා. ඒකේ තේරුම තමයි එහෙම නැත්තම් පිරෙන්න පුළුවන්. ඒතර බුදුරජාණන් වහන්සේට අපරිහානීය බුද්ධියක් අපරිහානීය ප්‍රඥාවක් අපරිහානීය ඥානයක් දැනුමක් ස්මරණයක් ඔක්කොම ලැබිලා තිබෙන්නේ උන්වහන්සේ සංසාරේ කුමක් කළාද? උපකාර කළ බොහෝ සෙයින් උපකාර කළා මිනිසුන්ට මෙලොව පරලොව දෙකටම ලෞකික ලෝකෝත්තර දෙකටම උපකාර කළා. ඒකට තමයි උන්වහන්සේට ඒක ලැබුණේ. ඊළඟට තියෙනවා ඔව් රසග්ග සංගී කියලා කියන්නේ රසනාර මේකේ කිසි විස්තර කරනවා ඒක. ඒකේ තියෙන්නේ කොහමද කිසිම දවසක සත්වේකට අතින් ගහලා නැහැ. ගලකින් ගහලා නැහැ. දඬුවකින් ගහලා නැහැ. ආයුධයකින් ගහලා නැහැ. හිංසාවක් කළා නැහැ. හිංසාවක් නොකළ නිසා උන්වහන්සේට ලැබුණා රසද්ව සංගී උද්ද මේක තියෙන උද්දග්ගාස රසහරණියෝ ගීවාය ජාතා උන්ති උන්වහන්සේගේ බෙල්ලේ පිටලා තියෙන මේ රසේ සම්පූර්ණයෙන් මේ මුඛයට ගත්තාම මේක දිරවල යන විදිහට පිටලා තියෙනවා ඊට පස්සේ ඒකෙන් මොකක්ද උන්වහන්සේ ලැබිලා තින් අප්පාබාධෝ ලෙඩ දුක් අඩුයි ඔව් අප්පාතංකෝ කායික දුක් අඩුයි සමවේපාකිනියා ගහණියා සමන්නාගතු නාති සීතා නාචුන්නා ශරීරය ඇතුලේ අධික සීතල හටගන්නෙත් නැහැ අධික උෂ්ණේ හටගන්නෙත් නැහැ ඔව් සමව දිරවන ග්‍රහණියක් තියෙනවා එතකොට උන්වහන්සේට ඕන දෙයක් දිරවනවා ඕන දෙයක් වළඳන්න පුළුවන් ඒ වගේ ශරීරයක් ලැබිලා තියෙනවා එතකොට දැන් බලන්න උන්වහන්සේගේ මේ දෙලෙවිච්චේව හොයනවා මිස මේව කට්ටිය කිව්වේ නැහැ නේ ඔළුවකෙක්ම කතා කළා මිස දැන් එකකවත් නැහැ නේ මේකක් විස්තරයක් එක බුද්ධ දේශනාවකට නෑ උන්වහන්සේ ඍෂි රුජාවක් හටගත්තා කියලා. එක තැනක තියෙනවා මේ අර උන්වහන්සේ මට මතක හිටිට ආනන්ද හැමදුරන්ට කියනවා ආනන්දේ තථාගතයන්ට බඩ විරේචනයක් කරන්න ඕන. එතකොට ගිහිල්ලා කියනවා ජීවකට ජීවක වෛද්‍ය ආචාර්යතුමා සෝතාපන්න කෙනෙක් කියනකොට එතුමා මොකද කරන්නේ? මහනිල් මල් මිටි තුනක් කරන් දෙනවා මේ එක මිටියක් එක උදේට එකක් සිඹින්න එතකොට එක සැරයක් විරේචනය වෙනවා දෙවෙනි පාරේ ඊළඟ එක සිඹින්න එතකොට ඊළඟ පාරේ විරේචනය වෙනවා ඊළඟට තුන්වෙනි එක සිඹින්න ඊතර විරේචනය ඊට පස්සේ උණු පෑන් තමයි නාන්න තිබෙන්නේ ස්නානය කරන්න තිබෙන්නේ එතකොට ඒක කියන්න අමතක වුණා ජීවකතුමා අර මේවත් තුන දීලා මහනිල් මල් මිටි තුන පූජා කළා. ගියා නමුත් ඒක කියන මතක් වෙනකොට නගරේ යාට එන්න බැරි වුණා. නගර දොරටු වහලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවට ආනන්ද සානන්දට කියන ආනන්ද උණු පැන් පිළියෙල කරන්න කියලා. උන්වහන්සේ නාන සූපත් වුණා. ඉතින් ඒ වගේ එකක් තියෙනවා. ඉතින් ඒක ඉතින් කර්ම විපාකයක් කියන්න බෑ. ඉතින් බඩ විරිකයක් ඉතින්. ඉතින් ඒක. ඉතින් ඊළඟට මේක තියෙනවා. එතකොට උන්වහන්සේට අප්පාබාධ, අල්පාබාධ අල්ප දුක් මනාකොට දිරවන්නා වූ ග්‍රහණයක් තිබීම. ඊළඟට තියෙනවා අබිනීල නෙත්ත අන්න. මනාසේ නිල් පැහැගත් නේත්‍ර යුග ගෝපකම ලදරු වහුපැටියෙකුගේ ඇස් බඳු සොඳුරු ඇස් ලැබෙන්න හේතුව මොකද මෙන්න තියෙනවා හේතුව සංසාරේ මෙන්න මනුෂ්‍ය ආත්ම භාව ලැබලා තියෙද්දි කවදාවත් රවල නැහැ ඔරොවල නැහැ ඇයි බම හකුළු වල මොන වදයක්ද කියලා මූණ පුලුටු කරගෙන බලලා නැහැ බලලා තියෙන කොහොමද උජු ඍජුව බලලා තිනවා එතකොට පිය චක්ුණා ප්‍රිය වූ ඇසින් මිනිස්සු දිහා බලලා අපි දන්නවා සමහරුන්ට මේ එහෙම බෑ ප්‍රිය වූ ඇස අපි ඇතිකර ගන්න නම් මොකද්ද කරන්න ඕනේ කරුණා මෛත්‍රිය ඇතිකර ගන්න ඕනේ සමහරුන්ට ඉන්නවා දැන් ඔන්න මෙහෙ ඉනවා කියමු මෙහෙ ඉන්නවා සමහරට මේ ආචි කෙනෙක් ඉන්නවා ඉතිරි ඉද්දක් අරගෙන සිලිසිලි බෑග් එකක ඒ බුලත් කෑල්ලක් දෙකක් දාගෙන එනවා ඉතින් ඉතිරිද්දි වාඩි වෙලා හිට මොකද කරන්නේ අර සිලි සිලි ගග අර බෑග් එක වැඩි හෙල්ලෙනවා දැන් ඉතින් පුවක් කෑල්ල ගන්න අර යා මොකද කරන්නේ රවණවා ඔව් රෝල බලනවා මෙහි ඇවිල්ලා තියෙනයි කියලා එතකොට නැතු යන්නේ මොකද්ද අබ්බි නීල නෙත් නැතු යන්නේ එතකොට බලන්න එහෙමනම් මේ ලස්සන දෙනුවන් ලබන්න නම් හේතු විලා කියන්නේ මොකද්ද යාට? ඔව් කරුණාවෙන්ම ප්‍රියසින්ම විවෘත ඇසින්ම බලලා. ඒක උන්වහන්සේට සම්බුද්ධත්වයටපත් වුණාමත් තිබිලා තියෙනවනේ. බුදු කෙනෙක් හැටියට මට මතක හැටියට ශේල බ්‍රාහ්මණාරි කවුරුරි කියනවා. බුදුරජාණන් වහන්සේ කවදාවත් බැම හකුළු වල බලල නැහැ කියලා. කවදාවත් එහෙම බලන්නේ නැහැ කියලා. ආශ්චර්යවත් මේ සිරුරක් නේද මේ මහා පුරුෂ ලක්ෂණයෙන් යුත් ශරීරය. ඒකට මොකද්ද ලැබෙන්නේ? බුද්ධෝ සමානෝකින් ලැබති. බුදුරජාණන් වහන්සේ ලැබෙන්නේ මොකද්ද? ප්‍රිය දර්ශනයක් තියෙනවා. බොහෝ දිනාට ප්‍රියමනාප දැක්මක්. බහුනෝ ජනස්ස පියෝ හෝති. භෝජනයාට ප්‍රියයි මනාපෝ මනාපයි. මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අසුර නාග ගාන්ධර්ව මිනිස් දෙව මිනිස් මේ සියලු දෙනාටම ප්‍රිය මනාප වූ මුව මඩලක් උන්වහන්සේක තියෙනවා. ඒ දිහා උන්වහන්සේගේ දිහා අර වක්කලි එහෙම අපි දන්නවනේ නේ. ඒ බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන ඉඳම පැවිදි වෙලා තියෙනවා. එතකොට ඒ තරම්ම ලස්සන රූප ස්වභාවයක් ලැබෙන්න හේතුව එනම් විශේෂ 아무තු හාස්කමක් නෙමෙයි මොකද්ද වෙලා තියෙන්නේ. සසර පුරා කරන ලද්දා වූ මේ කියන්නා වූ පාරමී මේව තමයි මේ පාරමීට මේ විස්තර වෙන්නේ. බුදුබෝල බණ්ඩ කැමති කෙනෙක් කාන්න එහෙනම් කරන්න තියෙන මොකද්ද ඉස්සල්ලාම ලක්කන සූත්‍රය කියවන එක. ලක්කන සූත්‍රය කියවලා ඒවා බලාගෙන ඒව ප්‍රගුණ කරන එක කරන්න තියෙනවා. අපි නම් එහෙම අදහසන්නේ අපිට නම් ඕනේ හැකිතා ඉක්මනට මේ මේ මේ මේ භයානක සංසාරෙන් මම දමන්න ඕනේ ඉක්මනට මේකින් ඉතර වෙන්න. ඔබට මොකද්ද? මේ ගැන හිතනකටත් භයානකයි මේ සංසාරය ගැන. මොකද හේතුව දැන් අපට හරියට පුදුම විස්තර දකින්න ලැබෙන්නේ මේ මිනිස්සුන්ට බැලම හිලංගින්න අමනුෂ්‍යය ගැන හරියට විස්තර අපිට එනවා. දැන් මට හරි කරදරයක් මේ මිනිස්සු එන්නේ මේ මගේ නූල් ගැට ගන්න. මට මොකද කරන්නත් බෑ. මම මන්තර දන්නෙත් නැහැ. අමනුෂ්‍යල වණ්ඩ දන්නෙත් නැහැ. ඒ පිරිත් නූල් ගැට ගහව කියලා මිනිස්සුන්ට මොකුත් වෙලත් නැහැ. ඉතින් ඒවා වෙද්දුලවන් කරගන්න තියෙන්නේ. ඒ තමයි පේන්නේ මොකද්ද ඒකේ මේ මිනිස්සුන්ට තියෙන පීඩාව. පුදුම විදියට මේ අමනුෂ්‍ය පීඩා කරනවා. ඉතින් මේ සංසාරේ බැලුවාම නම් අම්මෝ මේකෙන් ගැලවෙන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ ජීවිතේ අපිට මේ මනුස්ස ජීවිතේ ඉඳලා ඔය යාමේ තුසිතේ ආදී දිව්‍ය ලෝකයකට අපි ඊළඟ ජීවිතේ උපන්නොත් ලොකු පිම්මක් පෙන්වන. ඒ කියන්නේ අනතුරු ලොකු අනතුරු ඉවරයි. හැබැයි මොහොතර මේ ජීවිතේ ප්‍රඥාව පුරුදු කරලා තිබුත් එහෙදී මුලා නොවි ධර්මය අවබෝධ කරගන්න පුළුවන් අර සීක බලපහ තිබුත් ආයි මේ මිනිස් ලෝකෙට එන්න හිතුවොත් මම හිතනවා ඒක තමයි අපේ ජීවිතය ඇති වෙන ඉතාම අදූර දර්ශී සිටවිල්ල. ඒ තරම මිනිස් ලෝකයේ තුල ධර්මය අවබෝධ කරන්න එන්නේ ඉන්න ඉඩක් නැහැ. එන්නේ ඉන්න මිනිස්සුන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කරන ඔය මම කියාගෙන යනවා මිසක් මේකෙන් මගෙන් පස්සේ මේවා මේ විදිහට කියයිද කවුද දන්නේ? ඒ නිසා මේක කියන්න බෑ. ඊට පස්සේ කියයි ඔවා කොහේ කරන්නද ඔවා කරන්න බෑ. පාරමී පුරන්න ලෑස්ති වෙන්න. පාරමී ධර්ම පුරා ගන්න මිසක් ඔවා කොහේ කරන්නද? ඉතින් එහෙම කියන එකට පිළිගත යුතු අය එතකොට මොකද ඉන්නේ? සාමාන්‍ය මිනිස්සු හිත ප්‍රසිද්ධයි එහෙම කියන එකට ඇත්ත කියලා හිතනවනේ. රැවටෙනවනේ ඊට පස්සේ. චතුරාර්ය සත්‍ය ගැන කියන්න දෙන්න එපා. උණු දැන් මේ ළමයි වොන්න මහණෙන්න යනවා යන්න දෙන්න එපා කිවල් වලින් බය කරනවා. එතකොට මොකද වෙන්නේ? මේ මාර්ය වෙහිලානේ. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම මේ ධර්මයේ ආයම යටපත් වෙලා යනවා. ඉදිරියට වෙන්නේ අර අතීතෙ වෙච්ච ළමයි. මොකද අපි අර නොපෙනෙන ලෝකයක දඹදිව පහළ වෙන මිනිස් ආයුෂ අවුරුදු 80000 දී මෛත්‍රී බුදුරජාණන් යන්තම්වත් ලඟ වෙන්න බෑ. නමුත් මේ ජීවිතේ අපිට සීලය වඩන්නත් පුළුවන්. සමාධිය වඩන්නත් පුළුවන්. අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් දකින්නත් පුළුවන්. දුක් දේ දුක් වශයෙන් දකින්නත් පුළුවන්. අනාත්ම දේ අනාත්ම වශයෙන් දකින්නත් පුළුවන්. මේක අවබෝධ කරගන්න පුළුවන්. මේක අතාරින්නවනේ. මේ අවස්ථාව අතාරිනවා. ඉතින් මේ නිසා මේ අතාරින්නේ මොකද්ද? ක්ෂණ සම්පත්තිය. කනාතීතා සෝචන්ති නිර්යම්මි සමප්පිතා. මේ ක්ෂණ සම්පත්තිය ඉක්මා ගිපේ නිරේ විදිලා ශෝක කරනවා. මේ අනිත්‍යය පිහිට වෙන්නේ ඔය ඔය කවුරු මොනවා කිව්වත් ඔය කවුරුවත් ඉන්නේ තමන්ව බේරගන්න. තමන්ව බේරගන්න තියෙන්නේ කාටද? අත්ත දීපා වික්කවේ අත්ත සරණා අනන්‍ය සරණ එවනේ තියෙන්නේ. අත්ත දීපා කිව්වේ තමන්ගේ දූපත තමන් හදාගන්න. දීපා කියලා කිව්වේ ආලෝකේ නෙමෙයි. ආලෝකේ කියන්නේ මොකද්ද? පදීප අන්ධකාරයෙන් ඕනද්දා පදීපන්න ගවෙස්සත අන්ධකාරයෙන් වැහිලා ඉඳලා මේ පහනක් වෙන්නේ නැද කියලා නෙමෙයි. අත්ත දීපා කිව්වේ තමන් ආලෝකයක් කරගන්න කියලා නෙමෙයි. එහෙනම් තමන් දූපතක් හදාගන්න. මේ කෙලෙස් වතුරට යට වෙන්නේ නැති දූපතක් හදාගන්න. අත්ත සරණ තමන්ව පිහිට කරගන්න. අනන්‍ය සරණ වෙන කෙනෙක් පිහිට කරගන්න එපා. ධම්ම දීපා ඒ දූපත හදාගන්න උනේ ධර්මයෙන්. ධම්ම සරණ ධර්මයේ සරණ ගිහිල්ලා අනන්‍ය සරණ වෙන දේ සරණ යන්න එපා කියනවා. ඉතින් මෙච්චර පැහැදිලි පණිවිඩයක් ආයෙ හම්බෙන්නේ. ඉතින් ඒ නිසා ඒක මේ බාහිර කෙනෙකුට කරලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි. බාහිර කෙනෙකුට කරලා දෙන්න පුළුවන් මොකද්ද? මේ මාර්ගය පෙන්නා දෙන එක විතරයි. ඉතින් ඒ නිසා මේක දුර්ලභ අවස්ථාවක්. ඉතින් බුදුරජාණන් වහන්සේ බොහෝ ජනයාට ආසීල් සමාදන් වෙන්න, ගුණධර්ම දියුණු කරන්න ඔන්න එක ජීවිතයක උන්වහන්සේ බොහෝ උපකාර කළා ප්‍රධානත්වය අරගෙන. ඒ නිසා උන්වහන්සේ ලැබිලා තියෙන මොකද්ද? උන්හිස සීසෝ. උන්හිස සීසෝ කියලා මේ නලල්පට උන්වහන්සේ ලැබිලා තියෙන එක මොකද්ද කියලා මට නම් තේරෙන්නේ නැහැ. සාමාන්‍ය කියන්නේ අපිට මට හිතෙන්නේ පැහැදිලි නලල් තලයක් උන්වහන්සේට ලැබිලා තියෙනවා. ඊළඟට උස්සු හිසක් ලැබිලා තියෙනවා. ඒකෙන් මොකද්ද උන්වහන්සේට ලැබෙන්නේ? බුද්ධෝ සමානෝ කිං ලබති. බොහෝ ජනයා බුදුරජාණන් වහන්සේගේ මාර්ගයේ අනුගමනය කරනවා. ඒක තමයි ලැබෙන්නේ. ඊළඟට තියෙනවා උන්වහන්සේ කේලං කියලා නැහැ. ඔන්න මේ අපිට තියෙන එක අනිත් පැත්ත. මොකද්ද? ඇහුවොත් කේලම. අසවලා අසවල් දේ කිව්වා. අසවලා අසවල් දේ කිව්වා කියන කාරණේ. මේක තියෙන්නේ මොකද්ද? කේලං කියලා නැහැ. කේලම කියන්නේ එතකොට මේක තියෙන කේලම් කියන්නේ නැත්නම් යා මොකද කරන්නේ? මේක තියෙන කේලම් නෙමෙයි බොරු කියලා නෑ. මුසාවාදං. මුසාවාදං පහය. බොරු කියලා නෑ. මුසාවාද පටිවිරතෝ හෝති. මුසාවාදයෙන් වැළකීලා යනවා. සත්‍යවාදී. සත්‍යවාදී කෙනෙක්. සත්‍ය සන්දෝ. සත්‍යම ගලප ගලප කියන කෙනෙක්. ආන්න. එකිනෙක නොගැලපෙන දේවල් කියන්නේ. ඒක නිසා මොකද්ද ලැබුණේ? ඔව්. දේ මහ එක අර එක ලෝම කෝපයකින් එක ලෝමයක් එන්නත් ඌර්ණ රෝම ධාතුවත් කියන එක. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාම මොකද්ද ලබන්නේ? බුදුරජාණන් වහන්සේ යමක් කියනවාද ඒ දෙය කරනවා. දැන් ඒකයි වෙනස. දැන් බුදුරජාණන් වහන්සේ නමක් කැවිලා මෙතනදී දේශනා කළොත් හිත පිහිටුවා ගන්න උපාසික උපාසිකා කියලා මොකද වෙන්නේ? ඒක සෙනින් කරනවා. අනේ මහපුරුෂ ලක්ෂණෙත් බලපාන. ඊළඟට තියෙන ඔන්න කේලමින් වැලකිච්ච කියන ලක්ෂණේ පිසුනං වාචම් පහය. ඔන්න කේලං කීම අත්හැරලා කොහොම මොකද්ද කියලා මිතෝ සුත්වාන අමුත්‍ර අක්කාතයි මේ සම්බේදාය. මෙහෙන් අහලා හිට තව තැනක කියන්නේ මේගොල්ලෝ බිඳවන්න. අමුත්‍ර සුත්වා අමුත්‍ර වා සුත්වාන ඉමේ සංඝක්කාතාමෝ සම්බේද. එහෙන් අහගෙන ඇවිල්ලා මෙහෙ කියන්නේ එහි බිඳවන්න. ඕක තමයි සාමාන්‍ය විනෝදාංශේ බොහෝ අයගේ. ඒක කියන්නේ නැහැ. ඒක කියන්නේ නැහැ. ඒක නැතුව ඒ කියන්නේ මේ කේලම අතෑරලා. කේලම කියලා කියන හරිම භයානක එකක්. සාමාන්‍ය කේලමෙන් මිදෙන්න නම් එක දෙයක් කෙනෙක් කැමති වෙන්න ඕනේ. මොකද්ද? සමගිය. සමගිය කැමති කෙනා කිසි දවසක කේලම් කියන්නේ නැහැ. සමගිය කැමති කෙනෙකුට මතක් වෙනවා කියමු. අසෝලා මෙහෙම අසෝලාට කිව්වා කියලා. එයා එතකොට 100 පීඩල කල්පනා කරනවා මම මේක මෙයාට කියන්න හොඳ නැහැ. මම යාට කිව්ව තියාගෙන තියෙන හිතේ පැහැදීම නැති වෙලා යනවා. ඒක හොඳ නෑ. මම මේක කළොත් මේක මේ අපහැදීමකට හේතු වෙන. මම මේක කියන්නේ නෑ. එහෙම තමයි. යමෙක් සමගිය කැමති නම් එයාගේ කටින් කේලමක් පිට වෙන්නේ නෑ. කේලමක් පිට වෙන්නේම විඳවීමේ අදහසක් හිතට මුල් වෙලාමයි. බින්දීම. එතකොට හොඳ 100 න් ඉන්න ඕනේ තමන් තමන් ගැන. එහෙම නැතුව කේලමෙන් වලකින්න බෑ. නිකම් කතාබස් කරනකොටම කේලම එළියට එනවා. දන්නේවත් නෑ තමන්. කේලම එළියට එනවා. නමුත් ඒ කේලම පිට වෙන හැම මොහොතකම මොකද්ද තියෙන හිතේ? අකුසලයක් ක්‍රියාත්මක වෙනවා. අකුසල මූලයක් ක්‍රියාත්මක වෙනවාමයි. කතා කරන්න ඔයාට දැන් මේ අරම කියලා තියෙන අරමල. එතන ඒක බලාපොරොත්තු මොකද්ද? බින්දවීම. බින්දීම් බලාපොරොත්තු වෙන හැම එහෙනම් අපිට මොකද්ද මේ කේලමෙන් වලකින්න කරන්න තියෙන්නේ? සමගියම බලාපොරොත්තු වෙන්න ඕනේ. සමගියම කතා කරන්න ඕනේ. සමගියම සිහි කරන්න ඕනේ. ආන් ඒකට ලැබෙනවා මහා පුරුෂ ලක්ෂණ දෙකක්. චත්තාලීස දන්තෝ ච හෝති අවිරල දන්තෝ. මොකද්ද ලැබෙන්නේ? දත් යටියන් දී 20යි උඩුයන් දී 20යි. අවිරල කිව්වේ ඔව් හිදස් මුකුත් නැති හොඳ ලස්සනට ගැලපී ගිය දත්. මොකද ඒකේ බුද්ධ සමානු අභිජ්ජ පරිසෝති. කාටවත් ඒ පිරිස බිඳවන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ පිරිස කවුද? සෝවාන් මාර්ගස්ත, සෝවාන් පලස්ත, සකදාගාමි මාර්ගස්ත, සකදාගාමි පලස්ත, අනාගාමි මාර්ගස්ත, අනාගාමි පලස්ත, අරහත් මාර්ගස්ත, අරහත් පලස්ත කියන මේ මාර්ගඵලලාභී ශ්‍රාවක පිරිස ලෝකේ කිසි කෙනෙකුට බිඳවන්න බෑ. පුදුම අයවනම් පොඩු දෙයක් නේ. මේ බිඳවන්න බෑ. මාර්ගඵලලාභී ශ්‍රාවක බිඳවන්න බෑ. ලෝකේ කිසි කෙනෙකුට බිඳවන්න බැරි ශ්‍රාවක පිරිස බිහි වෙනවා බුදුරජාණන් වහන්සේගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පරුස වචනේ අතහරලා තියෙන බොහෝ කාලයක්. මොකද කරලා තියෙන්නේ? යාචා වාචා නීලා. බොහෝම කනට සැප වූ යහපත් වූ නීලාකේ දොස් රහිත වූ කන්න සුඛා කනට සැප වූ ප්‍රේමණීය පෙම්වත් හදයංගම හෘදේහි සීවනකට සතුටු වෙන පෝරි. පෝරි කියලා කියන්නේ ව්‍යක්ත. ව්‍යක්ත භාෂාවක් කතා කරලා තියෙනවා. බහුජන කන්තා බහුජන කාන්ත වූ බහුජන මනා බහුජන මනාපු. ව්‍යක්ත කියලා කියන්නේ මොකද්ද? යහපත් කියන්නේ මේ සාමාන්‍යයෙන් වචන තියෙනවනේ මේ වරින් ඵලයන් තෝ තාති. ඒව නැහැ. ඒ නැති වැදගත් අන්න වචනේ. වැදගත් භාෂාවක් සංසාරේ කතා කරලා තියෙන්නේ. සංසාරය පුරා උන්වහන්සේ කතා කරලා තියෙන බොහොම වැදගත් භාෂාවක් කතා. මේවර මේකෝ මේකි අරකිකෝ එහෙම නෑ. වැදගත් භාෂාවක් කතා කරලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ එකම වචනය උන්වහන්සේ ඕනෑම කෙනෙකුට පාවිච්චි කරන මොකද? මෝග පුරිස. මේ හිස් පුද්ගලයා. ඕක විතරයි උන්වහන්සේගේ වචනෙන් පිට වෙන්නේ. ඒකට මොකද්ද ලැබෙන්නේ? මහා පුරුෂ ලක්ෂණ දෙකක් ලැබෙනවා. පහූත ජීවෝ චහෝති. පළල්ලු දිවක් ලැබෙනවා. ඔව් බ්‍රහ්මස්රෝච කරවීක භානි. කුරවි කෙවිල්ලකගේ බඳු ආ මధుර නාදයක් පිට වෙනවා. අන්නාසේට. මිහිරි නාදයක් පිට වෙනවා. එතකොට ඕන කෙනෙකුට ඒක ඕනෑ තරම් වේලාවක් අහගෙන ඉන්න පුළුවන්. එතකොට මේ බුද්ධ සමානව කිං ලබති? මොකක්ද ලැබෙන්නේ? ආදෙය්‍ය වාචෝති. උන්වහන්සේගේ වචනය පිළිගන්නවා. කවුරු කිව්වත් උන්වහන්සේගේ වචනේ දේ බික්කු බික්කුනි උපාසක උපාසිකා දේව මනුස්ස ගන්ධබ්බ අසුර නාග ගන්ධබ්බ කියන මේ කවුරුත් උන්වහන්සේගේ වචනේ පිළිගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේට තිබිලා තියෙනවා සීහ හනු. ඔව් ශක්තිමත් හනු තිබිලා තියෙනවා. ඒකට හේතුව තමයි මොකද්ද? හිස් වචන කතා කරලා නැත. හිස් වචන කතා මෙන්න මේව කතා කරලා තියෙනවා. ඔබත් පුරුදු වෙන්න මෙව්වා. කාලවාදී. සුදුසු කාලයට කතා කරන්න ඕනදී කතා කරනවා. භූතවාදී. භූතවාදී කියන්නේ ඇත්ත දේවල්ම කතා කරනවා. අච්චවාදී. අර්ථවත්දීම කතා කරනවා. ධම්මවාදී. ධර්මයම කතා කරනවා. විනයවාදී. හික්මෙන දෙයක්ම කතා කරනවා. නිධානවතින් වාචම් භාසිතා. නිධාන කියලා කියන්නේ ඔව් ඒ වචනේ හොඳට පරිස්සම් කරගන්න වටිනා තරම්ම වචන කතා කරනවා. ආ බොහොම කරුණු සහිතව බොහොම මනවින් කතාබස් කරන කෙනෙක්. මේ නිසා සීය හනු ලැබිලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ලෝකේ කිසි කෙනෙකුට උන්වහන්සේව මැඩලන්න බෑ අකුසලයකින්. අකුසලයකින් උන්වහන්සේව මැඩලන්න බෑ. දැන් මේ රටේ වගේ නෙමෙයි ඉන්දියාවත් මේ චූටි රට නෙමෙයි මේ මේක නිකන් මේ මද කියටෙක් වගේ රටක් ඈතින් බැලුවොත්. නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ඉන්දියාව කිව්වොත් ඒ කාලේ ඉන්දියාවට ආйти මෙන්න මෙව්වා. පාකිස්තානි, අෆ්ගනිස්තානි, ඊළඟට ඉන්දියාව, නේපාලේ, ඊළඟට නැහැ ඊට පල්ලෙ හැ තියෙන්නේ මොකද්ද? බංග්ලාදේශ. මේ ඔක්කොම ආයේ ඉන්දියාවට. ඉතින් ඒ වගේ රටක නමුත් බුදු කෙනෙක් සංචාරය කරන්නේ ඔය උතුරු ප්‍රදේශයේ පුරා තමයි සංචාරය කරන්නේ. එතකොට ඒ වගේ ප්‍රදේශයක අනිතික මේ ආගම් වෙනුවෙන්ම තියෙන රටක්නේ. ඒ රටේ කොයිතරම් අභියෝගද? සම්බුදු කෙනෙක් පහල වෙනවා කිව්වට පස්සේ සම්බුදු කෙනෙක් පහල වෙනවා කියන පස්සේ පුදුම විදියට අභියෝගී රටේ. අපට ඒක තේරෙන්නේ නැහැ කොච්චර අභියෝගද කියලා. ඉතින් ඒ නිසා දැන් සායිබබා හැම දැක්කනේ අභියෝග නිසා කොහොමද ඉන්නේ යා? ගාඩ් එක ඇතුළේ ඉන්නේ නැතුව තියෙන්නේ. ආයුධ සන්නද්ධ පිරිසක් වටේ ඉන්නවනේ. මේ එතන මිනිස්සුන් මරන්නේ. පසුගිය දවස්වල එහෙම වුණානේ ඉස්සර. අවුරුදු ගණනාවකට කලින් වුණා. මිනිස්සු දින එයාගේ මේ කොලෙජ් එක ළමයි වගේ කැවිලා මරන්නේ. මේ අබ්බා වෙලා හැංගිලා මහා ජර්මරයක් වුණා. ඊටවසේ ඒ ගාඩ් එකට වෙඩි තියලා ඒම කරනවා. නමුත් අර ඒ මොකද හේතුව? දැන් ඒ අභියෝග සමාජයට අභියෝග වුණා මේක වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ සමාජය තුළ විශාල අභියෝගයක් නේ. කොච්චර දේවල් කරලා තියෙනවද නේ? අර එක අවස්ථාවක් ආවේ මේ උන්වහන්සේ ප්‍රකාශ කරානේ මම අසවල් දවසේ අසවල් සුවඳ අඹ ගන්ධබ්බ සුවඳ අඹ රුක් සෙවනේ යමක ප්‍රාතිහාරේ පානවා කියුවා. නිගණ්ඨය මොකද කළේ? සියලු අපගා සිදුරල දැම්ම. පොඩි දෙයක්ද බලන්න මේක. හොරාට කරන්න පුළුවන් වැඩක්ද? පොඩි අඹපැලයන් නම් උදුර දාන්න පුළුවන්. කොච්චර බලයක්ද ඉවරේ බලන්න මේ සමාජනේ. කෝටි 7ක ජනකායක් ඉන්නේ සමාජයක් මැද්දේ. අඹගස්ටිකේ පළාතේ ඉදුරු යන්නේ. ඒ යාර මේක බොරුවක් කරන්නනේ. අඹගස්ටික ඔක්කොම ඉදිරුවා. දැන් ඊ හරි අඹ නැහැ. මේ අවාරේ. අඹ තියෙන වාරයක නෙමෙයි. ඊට පස්සේ මොකද කළේ බුදුරජාණන් වහන්සේ පිරිසිගා වඩිනවා ඒ හරි. පිරිසිගා වඩනකොට එකම එක අඹ ගහ කොසල් රජුරන්ගේ අඹ උද්‍යානයේ එකම එක අඹ ගෙඩියක් තිබිලා තියෙනවා නිදිච්ච. අඹ ගෙඩිය කඩලා ඒ උද්‍යාන පාලකයා කොසල් රජුරන්ට ගෙනල්ලා දීලා තියෙනවා. රජුර මොකද කළේ? ඒ අඹේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඉතින් වහන්සේ ඒක වළඳලා අඹ ඇටි අර ප්‍රාතිහාර්ය පානවා කියාපු තැන ඔව් කිව්වා මේක පැල කරන්න කියලා. පැල කළා. උන්වහන්සේ අර හත හේදුවා. මොකද වුනේ? පැලවිලා මිනිස්සු ජනක බලාගෙන ඉද්දි විශාල අපගහක් හැදුනා. ඒ අපගහ සිවුනේ තමයි යමකම ප්‍රාතිහාර්ය පෑවේ. පුළුවන් වුණාද මඩලන්නේ? හා බලන්න. හරි පුදුමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව චර්යාවේදී මිත්‍යා ජීවේ බැහැර කළා ඉඳලා තියෙනවා. මිත්‍යා ජීව බැහැර කළා ඉඳලා තියෙනවා. තරාදීයෙන් මිම්මෙන් යවව ඒ කිසි දෙයකින් මේ ඊළඟට මේ අවියාමිත වලින් කිසිම දෙයකින් වංචාවක් මාත්‍රයක් කළා නැහැ. මාත්‍රයක් කළා නැහැ. ධාර්මික ජීවිතයක් ගෙවලා තියෙනවා. ඒ නිසා ලැබිලා තියෙනවා ඔව් මහපුරුෂ ලක්ෂණ දෙකක් සමදන්ත සුසුක්ක දාඨ සුදෝ සුදු දත් සම සමදත්. එතකොට උන්වහන්සේට මේ සම්බුද්ධත්වයට පත් වුණාම ලැබෙන්නේ මොකද්ද? යහපත් පිරිවර සේනාව ලැබෙනවා. ඔව් බුද්ධෝ සමානවකින් ලබති සුපරිවාරෝ hoti මනා පරිවාර සේනාව ලබනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේට මේ දිටිස් මහපුරුෂ ලක්ෂණ ලැබිලා තිබෙන්නේ මෙන්න මේ කරුණු නිසා. එතකොට එහෙනම් අපිට පේනවා බුදුරජාණන් වහන්සේට ලැබිලා තියෙන කර්ම විපාක. මොනවද ඒ කර්ම විපාක? පුණ්‍ය කර්ම විපාක. ඒ පුණ්‍ය කර්මයේ විපාක හැටියට තමයි මේ මහපුරුෂ ලක්ෂණ 32 ලැබිලා තියෙන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ නමක් ගැන සිහි කරනකොට අපිට තියෙන්න ඕනේ අනේ අපේ පව් පොළ දුන් බුදුරජුන් කියලාද සිහි කරන්න තියෙන්නේ. එහෙනම් පුණ්‍ය විපාක ලැබුව බුදුරජුන් කියලා. එහෙමනේ සිහි දැන් නැත්තම් ඔය තියෙන අනේ ඉසේ කෙක්ක මෙදෙන බුදුරජුන් අනේ බඩේලියගේ බුදු ඒ වගේ නේ අර තියෙන්නේ. සිහි කරන්න තියෙන මොනවද 11ක් විස්තර කරලා තියෙනනේ. ඒවනේ සිහි කරන්න තියෙන්නේ. එතකොට හිත පහදිනවද? හිතේ නිකන් ශෝකයක් හටගන්නවද? ශෝකයක් නේ හටගන්නේ අර මේ පිලෝතික සීකලාම. පිලෝතික අපදානද මොකක්ද තියෙන්නේ? අපිට එහෙම නෙමෙයි වෙන්න ඕනේ. සීකරද්දි සීකරද්දි මොකද්ද වෙන්න ඕනේ? සීත පහන් වෙන්න ඕනේ. දැන් එතකොට බලන්න මේ මහපුරුෂ ලක්ෂණ එකක් ගන්න බුදුරජාණන් වහන්සේ වදාලා. මේ මහපුරුෂ ලක්ෂණ දැන් 32 අපිට කියවුණා. එතකොට මේවා සීකරනකොට මොකද වෙන්නේ? දැන් අපි දැන් මේ දැන් ඔබට මේ මහපුරුෂ ලක්ෂණ ගැන කියව එකට අනේ මට සංසාරෙ මෙව පුරන්න නැත්න කියලා හිතුන්නේ නැද්ද? හිතෙනවනේ. අනේ අපිට සංසාරෙ මෙච්චක් මෙව පුරව ගන්න බැරි වුණානේ. දැන් මේ ජීවිතේ අපි මේ ජීවිතෙත් බොහොම අඩු වෙන්නේ අපි කරගෙන තියෙනවා. මුත් ඒ විදිය බලනකොට අන්න අපිට සන්තෝෂය තියෙන මේ විදියට. ඉතින් ඒ නිසා අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ මහපුරුෂ ලක්ෂණ 32කින් සෝභමාන වූ බුදුරජාණන් වහන්සේ. ඉනිසා අපි කවුරුත් ඒ බුදුරජාණන් වහන්සේ ගැන මේ විදිහට සීකරමු වාසම කියන්න. ඉති පිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සා